संसार सारोग विनीत निसं सन्नीत सातं सुचि सारदेशं संधीर फं सुन्न तनूपलासं संलापदेशिं फनमे विशासं संसाभिगं केवलमोहनासं सन्नाह कन्माररणे विशेषं संसेवितं दासे मुदारहासं संहार धम्मं फलमे सदासं संदास गन्नासित पापनासं सन्नापधंसिं हत घोर पासं संपारगामिं सुचिसारवासं संवार संगं फनमे रथासं සසර සැඩ සයුර නවතා නිවන් වැද පැතිර නැනැති දිරි මත්රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුම් ඇති නසන වඳිනෙන් බැතින් සිරේ සදහම් මිනි පාන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරු මහා සංගන සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බලන්තං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බලන්තං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බලන්තං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛාසද්ධම්මදේශනා සුඛා සංගස්ස සාමග්ගේ සමග්ගානං තපෝ සුඛෝති ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සැනෑවත් පාසනවන්ත පින්තුනි අද වෙසක් පුන් පොහෝ දිනයේ සමරන අවස්ථාව. පින්තුනි වෙසක් දිනයේ අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යය. බුදුහාඳුරන්ගේ සිද්ධාර්ථ කුමාරගේ උපත, සිද්ධාර්ථ බෝසත්වරයන් වහන්සේගේ සම්බුද්ධත්වය සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අවසානයේ අපි සිහිපත් කරන අවස්ථාව. පින්තුනි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා බුදුහාඳුරන්ගේ උපත මංගල කාරණය, බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයත් මංගල කාරණයක්. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ අපෙන් සමු ගැනීම මංගල කාරණයක්ද කියලා සමහර අය ප්‍රශ්න කරනවා. පින්තුන්ගේ අදහස මොකද්ද? පින්තුනි මේ මංගල කාරණ අපේ මංගල කාරණාද? මේ අපේ මංගල කාරණ නෙවෙයි, මේ බුදුරජාණන් වහන්සේගේ මංගල කාරණ අපි සමරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම අපි හැමතෙම මංගල කාරණයක්. ඒක බුදුහාඳුනන විශේෂ මංගල කාරණයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයත් අපි හැමදෙනාටම මංගල කාරණයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමනම නිමවටපත් කිරීම අපට සංවේගයක් වුණාට බුදුහාඳුනන්ට ඒක මංගල කාරණයක්. And here we are celebrating the three auspicious events of the Buddha. Actually, these are not our auspicious events. We are celebrating the Buddha's auspicious events. Buddha's birthday, his enlightenment, and his departure. These three things we are celebrating with pure mind, however, especially by celebrating Buddha's these three auspicious events, we try to accumulate a lot of meritorious deeds in our mind. Pinnutuni, Vesak samaye enavita visheshin laankikan hatiyata apata kuda kale nan hungak satutu Vesak kale dineida man danna dan e satutu thiyeda kiyala dan hungak hungak san labala loke loka golim bhagayak manith patata ævillna වාග් ධනය උපාධි හැම ලබලින් දිදෙනම් ගොඩාක් කාලේ තියෙමිස සතුට තියෙනවද දන්නේ නැහැ. හැබැයි වෙනතුනේ මුල් කාලේ ශ්‍රද්ධාව සතුට තිබ්බනම් ඒ නැවුම් බව දෙසක් දවස් වෙනකොට වෙනතුනේ සති ගණන් අපි වාග් සතුට වෙනවා බුදුහාඳුරන්ගේ ගුණ සිහි කළා. බුදුහාඳුරන්ගේ බුදු ගුණ අපි සිහි කරන කාලයේ බුදුරජාණන් වහන්සේගේ කැපකිරීම, උන්වහන්සේගේ පාරමිතා, උන්වහන්සේගේ ලෝක සාසනික සේවය, බුදුහාඳුරන්ගේ මහා ප්‍රඥාව, මහා කරුණාව සිහිපත් කරමින් අපේ හදවත්වල කුසල චේතනා ජනිත කරගන්න දවසක් වෙසක් පුන් පොහෝ දිනය කියලා කියන්නේ. පින්තුනි ඊයේ සැමරුවා වෙසක් පුන් පොහෝ දිනයක්. ඒ තමයි අසුස්සාවල තියෙනවා ධම්මකය බුද්ධ සෙන්ටර් කියලා. මෙහි ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා රටවල් 10ක 15ක ස්වාමින් වහන්සේලා රැස් වෙනවා. විශේෂයෙන් සියම් බෞද්ධයන් එක්ක වෙසක් දිනේ සැමරුවා. හැම වර්ෂේම හරියටම වෙසක් පුන් පොහෝ දින ඒගොල්ලන් වෙසක් දිනේ සමරනවා. ඊයේ ඒක අති උස්කරස්වත් සඳමේ සැමරුවා මහා පහම් පින්කමක් සහිතව. පින්නතුනි මේ කාරණේ ළඟදිත් අපි සඳහන් කළා. නමුත් අද කියන්න බලාපොරොත්තු වෙනවා මෙතෙන්දි පින්නතුනි ඒගොල්ලන් සැමරුවේ වෙසක් ඩේ කියලා. වෙසක් කියන වචනේ පින්නතුනි කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? මොන භාෂාවෙන්ද? වෙසක් කියන භාෂා පින්නතුනේ සිංහල වචනයක්. වේසාක කියන ත්‍රිපිටකයේ පළදහමේ තියෙන පාලි වල තියෙන වචනේ සංස්කෘතයෙන් වෛසාකී කියලා කියනවා, සිංහලෙන් කියන්නේ වෙසක් කියලා. තොර වෙසක් ඩේ කියන නමින් තමයි මේ සියලුම බෞද්ධයන් ඒක රැස් වුණේ. එහෙම තරක් නෙවෙයි. බෞද්ධ පොඩිය ලංකාවේ ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ පොඩිය යට තමයි මේ ලෝකේ ඉන්න සියලුම බෞද්ධයන් ඒක රැස් වුණේ. ලංකාවේ හදපු බෞද්ධ පොඩිය යටතේ ලංකාවේ සිංහල නමක් යටතේ තමයි මේ ලෝකෙම බෞද්ධයන් ඒක රැස් වුණේ ඇයි පින්නතුනේ මේකට හේතුව? ඇයි වෙනත් නමක් ගන්න තියුණනේ වෙනත් ඈ ඉංග්‍රීසි නමක් හරි නැත්නම් පාලිම නමක් හරිම ගන්න තියුණනේ. ඇයි වෙන රටක හදපු පොඩියක් ගන්න තියුණනේ? පින්නතුනේ බුදුදහම ලෝකයට ඉතිරි කිරීමේ ගෞරවය විශේෂයෙන් ලාංකිකයන් හිමි වෙනවා. ඉන්දියාවේ බුදුදහම අවුරුදු 236ක් අතිශය සුරක්ෂිතව මුළු බුදු සමය විදිහටම ආරක්ෂා කළා. ඉන්දියේ ස්වාමීන් වහන්සේලා ಭಾರತೀಯ ස්වාමීන් වහන්සේලා. ඒ රැකගෙන ආපු දහම බුදු වර්ෂ 236 දී මේ බුදු දහම මිහිඳු හාමුදුර ලංකාවට උරුම කළ දුන්නා. ඒ උරුම කර තැන් පටන් අවුරුදු 2400කට ආසන කාලයක් පිනතුනේ මේ නිර්මල බුදු දහම මුල් බුදු සමයේ එලෙසින්ම රැකගැන්මේ ගෞරවය හිමිවන්නේ ලාංකික භික්ෂුන් වහන්සේලාට. ඒ ධර්මයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. ඒ දහම ජීවිත තුලින් ක්‍රියාත්මක කරා පරපුරෙන් පරපුරට මේ දහම උරුම කළ දීමේ ප්‍රධාන කාර්යභාරය ඉසුරු වෙහි ලාංකික භික්ෂුන් වහන්සේලා. අනිත් බොහෝ රටවල් මුළු බුදු සමයේ තියෙන සමහර කරුණු වෙනස් කළා. සමහර ප්‍රතිපත්ති වෙනස් කළා. ධර්මකාරණාත් ප්‍රතිපත්ති දෙකම එකිනෙකාම අනුගමනය කරමින් ඒවා නොනැසී ඉදිරියට ගෙන යාමේ කාර්යභාරය දැරුවේ ලාංකික භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලේ කාර්යභාරය දරද්දි පින්නතුනි ඊට පිටුපස්සෙන් ඉඳගෙන අපේ ලාංකික අතීත මුතුන් මිත්තන් අපේ මව් දෙමාපියන් ලොකු කාර්යභාරයක් කළා. ඒගොල්ලන් නිකන් හිටියේ නැහැ. ඒගොල්ලන් පින්නතුනි දරුවෝ හදද්දී එක ළමයේ සාසනයට පූජා කරන්න ඕන කියන හැඟීම තියාගෙන හැම දෙමාපියෙක්ම හිටියා. දැන් නම් අපේ අම්මලා තාත්තලා දරුවෝ හදනකොට කොයි කොලෙජ් එකකටද යවන්නේ, කොයි විශ්වවිද්‍යාලයකටද යවන්නේ, ඉංජිනේරුවෙක් කරනවද, දොස්තරගෙන ඕවනේ ඔළුවේ තියෙන්නේ. නමුත් වෙනතුනි ඉස්සර අම්මලා දරුවෝ හදාදි බලනවා. ඇතැම් විට දරුවෝ ලැබෙන කලින්ම දරුවෝ මව් කුසේ පිළිසඳගන්න කලින්ම ප්‍රාර්ථනා කරනවා. අනේ මට හොඳ පුතෙක් ලැබෙන්න සාසනෙට පූජා කරන්න කියලා. ඇතැම් විට ඒ ප්‍රාර්ථනාව නිසාම වෙනතුනි ඉහළ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල හිටිය හොඳ පින්වත් අය මනුස්ස ලෝකේ පිළිසඳගත්තා. ඉතින් ඒ දරුවන් සාසනෙට පූජා කළා. තමන්ට ලැබෙන හොඳම දරුවෙක් සාසනෙට පූජා කළා. බුද්ධිමත්ම දරුවා ඇතැම් විට පින්වත්ම දරුවා සාසනෙට පූජා කළා. සාසනය පෝෂණය කළා. ඒ පෝෂණය කළා ගොඩනගපු සම්බුද්ධ සාසනය තුලින් රැගෙන ආපු දහම තමයි පිනතුනි අද ලෝකෙම නිර්මල බුදු දහම හැටියට තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පිනතුනි ලංකාව ගැන කියද්දී ලංකාව දූපතක් හැටියට කුඩා රටක් වුණත් ලංකා වංශ කිහිපෙකින්ම බොහොම ඉදිරියෙන් ඉන්නවා. බොහෝ දෙනෙක් හිතන්නේ ලංකාවෙහි විජය රජුරුවන්ගෙන් ආරම්භ වුණු රටක් කියලා නැත්නම් සංස්කෘතියක් කියලා. විජය රජුතුමයින කලනුත් වෙනතුනි ලංකාවේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තිබුණා. ලිඛිත ඉතිහාසයේ මහාවංශයේ විජය රජුරුවන්ගෙන් පස්සේ ආරම්භ වුණත් පින්නතුනි රාවණ රජතුමා කරා යන ඉතිහාසයක් ඊටත් තවත් අවුරුදු 5000 එහාට නැත්නම් පින්නතුනි අවුරුදු 10000ක පැහැදිලි ඉතිහාසයක් ලංකාවට තියෙනවා. ඒ ඉතිහාසය තුළ පින්නතුනි අපි ලෝකෙට දායාද කරපු කිහිපයක් තියෙනවා. බුදු සමය විතරක් නෙවෙයි. බුදුදහම තමයි ඒකට එකතු වෙච්ච අවසානංගය. නමුත් ඊට කලින් සිංහල වෙදකම, සිංහල භාෂාව, සිංහල සංස්කෘතිය මේ ගාන පින්නතුනි ලෝකයේ ඉදිරියට ගියා අර පුංචි රට නිසා. ඒ නිසා ලංකාව පින්නතුනි ධර්මද්වීපයක් කියලා ලෝකේ ප්‍රකට වුණා. ඒ නිසා ඒ පින්නතුනි වටිනාමංගයක් තමයි සිංහල භාෂාව කියලා කියන්නේ. දැන් මෙතන තියෙනවා මෙහෙදී ඉපදිච්ච දරුවෝ ඉන්නවා. බොහෝ වෙලට අපි දරුවන්ට සිංහල භාෂාව ගන්න නැතර සැලකිල්ලක් නැහැ නේද? පින්නතුනේ දරුවන්ගෙන් අහනවා මව් බස මොකද්ද කියලා. මව් බස අහනකොට දැන් මොකද්ද කියන්නේ? දැන් මෙහෙදී දරුවෙගේ මව් බස කියලා අහුවම ඔබේ දරුවන්ගේ මව් බස මොකද්ද කියලා අහුවොත් මොකද්ද කියන්නේ? ඈ අම්මගේ භාෂාවෙන් ඉංග්‍රීසි කියලා තමයි කියන්නේ නේද? පින්නතුනි අම්මගේ භාෂාව මොකද්ද කියලා දරුවගෙන් අහනකොට ඔබට මව්බස ගැන කියන්න බැරුණොත් අම්මට තමයි වගකීම වෙන්නේ. එතකොට මව් බස කියන එකේ පිනුතින වටිනාකම බොහෝ දෙනෙක් හිතනවා. දැන් අපි මෙහි ඉපදෙලින් ඉතින් අපට ඉංග්‍රීසි බලන්න කමක් නැහැ කියලා. කමක් නැහැ, පිනුතින එකක් හොඳයි. නමුත් මේක පුළුවන් නම් පිනුත ලෝකේ හැම සංස්කෘතියක්ම ඒ මුල් භාෂාවට ගරු කරනවා. ඒ මුල් භාෂාවත් එක්ක ඉදිරියට යද්දී විශේෂයෙන්ම පිනුතුනි ලෝකයේ සමහර භාෂා, මැන්ඩරින් වගේ චීන භාෂාව, හින්දි භාෂාව, දෙමළ, මේ වගේ ජර්මන් වගේ ප්‍රධාන භාෂා කීපයක් තියෙනවා. ඔවුන්ගේ මුල් හර පද්ධතියට යන්නේ මුල් භාෂාව ඔස්සේ. විශේෂයෙන්ම සිංහල භාෂාව පිනුතුනි බුදුදහමේ ඉතාම වැදගත් කරුණු සිංහල භාෂාවෙන් තමයි ප්‍රකට වෙන්නේ. එනිසා අපට සිංහල භාෂාව පුළුවන් නම් පිනුතුනි ඒක අපේ සුවිශේෂී වරප්‍රසාදයක්, සුවිශේෂී හැකියාවක් විදිහට අපි සලකන්නට ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ බුදු වුණ අපි සිහිපත් කරන අවස්ථාවේ අපේ ශ්‍රී ලංකාවේ වැදගත්කමත් අපි දැනගන්න එක වටිනවා. ඉතින් අපි සඳහන් කළේ පින්නතුනි මේ බෞද්ධ අය රැස් වෙලා මේ බෞද්ධ උත්සවයේ බුදුහාමුදුරු සිහිපත් කරන මේ අවස්ථාවේදී ලංකාවට ප්‍රමුඛත්වයක් මේ තුන ලැබෙන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕන. මෙහි වටිනාකම එනිසා තමයි මේ කරුණ මා මුලින් සඳහන් කළේ. පින්නතුනි වෙසක් දිනෙහි විශේෂයෙන්ම අපි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ යම් ප්‍රමාණයකට අපි තේරුම් ගන්නට ඕන. අනිත් පැත්තෙන් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා අපි තේරුම් ගන්නට ඕන. In the Vesak day especially we should understand Buddha's noble qualities and also we should understand what Buddha explained to the world. What is the Buddha's message? This is very important. We should not only appreciate Buddha's service. On the other hand, as intelligent persons, Buddha always encourage us to practice what he explained to the world. Pinnutuni, Buddha Hamdurange Sadham Panividya Mukadjakineka, Api Thama Nivaridiva Thirungana Tona. Ewagema ita pitupasthi thiyena pinnutuni, Buddha Hamdurange Charithiyat Api Yamkisi Pamanakata Hari Thirunganeema Wedagath Wenawa. පින්නතුනි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ බුද්ධත්වය කියලා කියන්නේ මේ ලෝකේ ලබන්න තියෙන පදවි වලින් ඉතාම දුෂ්කර පදවියක්. බුදුදහමේ හැටියට ලෝකෙෙහි ඉතාම දුෂ්කර පදවි දෙකක් තියෙනවා. ඒන් එකක් තමයි සම්මා සම්බුද්ධත්වය, අනිත්තරණය සක්විති රජ පදවිය. මෙන්න මේ පදවි දෙකම ලබන්නේ පින්නතුනි සතර හුවා පින් කළන එක ආත්ම භාවයක දෙහික ප්‍රතිඵලයක් නෙවෙයි. ආත්ම භාවසිය ගානක, දහස් ගානක, කල්ප ගානක, අසංඛ්‍ය කල්ප ගානක උත්සාහයක, ප්‍රාර්ථනාවක, කැපවීමක ප්‍රතිඵලයක් තමයි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. එතකොට පින්නතුනි මේ සම්මා සම්බුද්ධත්වයේ ලබන කලින් බොහෝ කාලයක් හිතින් ප්‍රාර්ථනා කරනවා මම බුදු කෙනෙක් වෙන්න ඕන කියලා. අතීතයේ සම්මා සම්බුදු ශාසනවල බුදුරජාණන් වහන්සේලා දකිනකොට, රහතන් වහන්සේලා දකිනකොට, බුදුරජාණන් වහන්සේගේ ඊර්ද බල ආදී දකිනකොට සමහර සැදැවත්යට අදහසක් එනවා මමත් කවදා හරි මේ වගේ බුදු කෙනෙක් වෙන්න ඕනේ කියලා. එහෙම ප්‍රාර්ථනා කරන්න පිණුතුනි දවස් දෙකක් නෙවෙයි, හැබැයි කල්ප ගානක් ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කළා ඒකට කියනවා මනෝ ප්‍රනිධානය කියලා. මනෝ ප්‍රනිධානයේ කල්ප ගණන් සම්පූර්ණ කළේනවා. ඊට පස්සේ වාප්‍ර නිධානය කියලා වචනනුත් කියනවා හමු වෙන ඇයට. මමත් බුදු වෙන්න ඕන, මමත් කැමතියි බුදු වෙන්න කියලා වචනනුත් කියනවා. මෙහෙම කාලයක් කියාගෙන කියාගෙන ඇවිල්ලා පින්නතුනි ඊට පස්සේ තමන්ගේ කාය පරිනිධාන විදිහට කයත් පරිත්‍යාග කරමින් ශරීරයේ කොටස් පරිත්‍යාග කරමින් ලේ දන් දෙමින් ඇස් දන් දෙමින් විතරක් නෙවෙයි තමයි ජීවිත පරිත්‍යාගිනුත් කැප වෙනවා තවත් කාලයක් මේ සම්බුද්ධත්වයේ සඳහා. පින්නතුනි බලන අසිරිමත් බව ඇතැම් විට මේ කාලේ එද්දි මගදී තේරෙන මේක අමාරුයි කියලා. අමාරුයි කියලා තේරෙලා බුදු භව ලැබන එක අමතක කරලා ඊට පස්සේ රහත් භාවයෙන් නිවන් දකින්න සමහර අය. බොහෝ දෙනෙක් එහෙම වෙනවා. මෙහෙම ඇවිල්ලා පිනුතුනි ඉතාම සීමිත ප්‍රමාණයක් ඉතුරු වෙනවා. නියත විවරණ ගන්න මට්ටමට එනවා. නියත විවරණ කියන්නේ තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අභියස නියත ස්ථිර වශයෙන්ම ප්‍රකාශයක් ලබා ගන්නවා මම සම්මා සම්බුද්දට පත් වෙනවා කියලා. දැන් අපේ ගෞතම බෝසත්ණන් වහන්සේ නියත විවරණ ගත්තේ මුලින්ම දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ. පින්නතුනි එතන ඒ නියත විවරණ ගන්න අවස්ථාව වෙන විට කාරණා කිහිපයක් සම්පූර්ණ වෙලා තියෙනට ඕන. ඒවන විට රහත් භාවය සඳහා සම්පූර්ණ සුදුසුකම් සම්පූර්ණ වෙලා තියෙනට ඕන. ඒ වගේම මනුස්සාත්ම භාවයක ඉන්නට ඕන. පංචාවිඥා අට සමාපatti උපදවාගෙන තියෙනට ඕන. ඒ වගේම පින්නතුණි ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් ඉවල තියෙනට ඕන. මෙන්න මේ කරුණ රාශියක් සම්පූර්ණ වෙලා ඉන්න අවස්ථාවක තමයි බුදුවරේ ඉදිරියට මුණගැහිච්ච අවස්ථාවේදී එයාගේ අතීතියත් බලලා ඊට පස්සේ කියනවා මේ තැනැත්තා අනාගතේ මෙන්න මේ කාලයට පස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මේ නමින් අහවල් තැන ඉපදෙලා බුද්ධත්වයට පත් වෙනවා කියලා. පින්නතුනි යම්කිසි පුද්ගලයේ කායික හෝ මානසික දුකක් විඳිනවා නම් ඒ දුක විඳින්නේ තමන්ගේම හිතේ තියෙන කෙලෙස් වල වරද නිසා. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලයේ කරා එන කම්ම උන්වහන්සේ යම් කිසි විදිහේ කායික හෝ මානසික දුකක් විඳනනම් ඒ දුක විඳේ උන්වහන්සේගේ කෙලෙස් වල අඩුපාඩු ගන්න නිසා. හැබැයි උන්වහන්සේට එතෙන්දී රහත් වෙන්න තිබුණා. නමුත් පින්නතුනේ එතනින් පස්සේ කිසියම් දුකක් කරදරයක් විඳනනම් අපස්ථායයක් ඒ සියල්ලක්ම විඳින කවුරු නිසාද? අනාගතයේ ලෝකයේ පහළ වෙන සත්‍යයන් නිසා, ඒ සත්‍යයන් වෙනුවෙන් කරපු කැපවීම නිසා තමයි ඒ දුක් පීඩා විඳින්නේ. එතකොට එතෙන් පටන් උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පිරුවා කියලා අපි කියනවා. පින්නතුනේ මේ පින්නතුන් අහලා ඇති ආසේ තාරකා වලට වඩා උන්වහන්සේගේ ඇස් දන් දුන්නා කියලා. පින්නතුනේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා අතිශෝක්තියෙන් කියනවා කියලා. පින්නතුනේ වෙනත් උදාහරණයක් ගන්න නැති නිසායි මේ උදාහරණ දක්වලා තියෙන්නේ. මහා පොළවේ පස් වලට වඩා ඇඟේ මස් දන් දුන්නා කියලා. මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දුන්නා කියලා. මහා මේරු පර්වතයට වඩා ඔටුනු පළන් හිස් දන් දුන්නා කියලා. නිකන් හිස් නෙවෙයි. රජ කුමාරවරු වශයෙන් රජවරු වශයෙන් ඉන්න කාලේ දන් දීපු හිස්වල ප්‍රමාණය එකතු කරොතින් මහා මේරු පර්වතයට වඩා වැඩි කියලා. පින්නතුනි මේ ගැන හිතනකොට පින්නතුනි අපි බුදුහාඳුරු වෙනුවෙන් කොයිතරම්නම් කෘතවේදී වෙන්න ඕනද කියන හැඟීමක් ඇති වෙනවා. බොහෝ වෙට අපේ කෘතවේදීත්වයේ කලගුණ සැලකීම දක්වන්නේ විශේෂයෙන්ම අපේ අම්මට තාත්තට දෙන්නටනේ. අපි අනිවාර්යෙන් ඒක කරන්න ඕන. නමුත් වෙනතුනේ ඒ දෙන්න අපට සලකන්න පටන් ගන්නෙ අපි මව්කුසියේ බුදුනට පස්සේ නේද? මව්කුසියේ පිළිසෙන් ගත්තට පස්සේ. නමුත් ඊට බොහෝ කලකට කලින් ඉඳගෙන අප කෙරෙහි මහා කරුණාවකින් කැපවීමක් කරපු මේ බුදුරජාණන් වහන්සේ ඒ විතරක් නෙවෙයි මේ දහම ලෝකයේ සජීවී කරන්න. දැන් බුදුහාමර පිරිනොන් පාල අදට අවුරුදු 2560ක් වෙනවා. මේ තරම් දීර්ඝ කාලයක් වෙනතුනි මේ ශාසනය රැකගෙන ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැපවීම වෙනුවෙන් මහා සංඝරත්නයට අපි යම් සි විදියක කෘතවේදීත්වයක් දක්වන්නට ඕන. අපි નિયම විදියට කළමුණ සලකන අය නම්. ඇයි පින්නතුනි මේ වගේ වටිනා දහමක් අපට ලෝකයේ ලැබුණේ මේ බුදුරජාණන් වහන්සේ නිසා, එවැගේම උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා නිසා. ඇතැම් විට අපට ස්වාමීන් වහන්සේලා නිතර තේර නිසා එච්චර වටිනකමක් නැහැ වගේනේ. පින්නතුනි ස්වාමීන් වහන්සේ දැන් අපට නම් ඇත්තෙම මහණෙච්ච දවස් ඉඳලාම පින්නතුනි කොච්චර ස්වාමීන් වහන්සේලෙක් හිටියත් එන්න එන්නම ශ්‍රද්ධාව ඇත්තෙම වැඩි වෙනවා අපි. පොඩි හාමුදුරු කෙනෙක් දැක්කත් පුළුවන් නම් වඳිනවා අපි. ඒ තරම්ම පින්නතුනි ඒ ඉදලක් කොස්සක් අරගෙන අතුගානකොට බුදුන් වඳිනකොට මල් පහන් ටික පූජා කරනකොට සිවුරක් දරාගෙන ඉන්නකොට අපට පින්නතුනි මේ දහම දකින සංකේතයක් මේ ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ. එනිසා ස්වාමීන් වහන්සේලාගේ සිවුරෙහි සෙවණ නොලැබුණා නම් අපට දහමක් අහන්න ලැබෙන්නේ නැහැ. අපට බුදුහාමුදුරු හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. මේ පින්නතුන් දන්නවා ශාසනයක් පිරිනකොට මුලින්ම නැති වෙන්නේ සංඝරත්නේ. දැන් මේ පින්නතුන් දන්නම අප්ගනිස්තානය, ඉන්දුනීසියාව, මැද පෙරදිග රටවල් මේ වගේ පින්නතුනි බුදුදහම මුලින් තියෙන රටවල්. ඉන්දුනීසියාව වගේ රටවල් තමයි විශාලම බුදු පිළිම තියෙන්නේ. පින්නතුනේ පන්සලක් නෑ ස්වාමින් වහන්සේ කෙනෙක් නෑ. මුලින්ම නැති වෙන්නේ ස්වාමින් වහන්සේලා, ඊට පස්සේ දහම නැති වෙනවා, ඊට පස්සේ රටවල ඉන්න ඇතැම්මට අබෞද්ධය ඒ පිළිම ආදිය විනාශ කරනවා. එනිසා බුද්ධ ධම්ම කියන මේ දෙරුවන සජීවී කරන ජීවමාන රත්නය තමයි භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ. එනිසා භික්ෂුන් වහන්සේලාට ලබා දෙන ශක්තිය මුළු ශාසනයේ වෙනුවෙන්ම කරන කැපවීමක් වෙනවා. මුළු ශාසනයටම කරන අනුග්‍රහයක් වෙනවා. විශේෂයෙන් සියම් රටේ, බුරුම රටේ අය පින්නතුනි ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම වියට්නාම ආදී, කාම්බෝජිය, ලාඕසය මේ හැම රටකම පින්නතුනි ලක්ෂණය තමයි උදෑසනට ස්වාමින් වහන්සේ කෙනෙකුට දාණය ටිකක් බෙදන්න බලාගෙන ඉන්නේ. ඒගොල්ලන්ගේ උදෑසන වාසනාව කියලා සලකන්නේ හාමුදුරු කෙනෙක් දැකීම. හාමුදුරු කෙනෙකුට දාණය ටිකක් කොයි දැන් බෑන්කොට් වලට එහෙම ගියහම පින්තුනි ස්වාමින් වහන්සේලා උදෑසන වරුවේ හැම තැනම දකින්න පුළුවන්. ස්වාමින් වහන්සේලා පින්ඩ පාති යන ස්වාමින් වහන්සේලා ලක්ෂ ගණනක් ඉන්නවා. ඒ හිටියත් පින්තුනි ස්වාමින් වහන්සේලා දාණය කිසිම අඩුවක් නැහැ. දකින හැම කෙනෙක්ම දානයක් බෙදන්න බලාගෙන තමයි ජීවිතේ ඉන්නේ. ස්වාමින් වහන්සේලා දැකීම සුබ ලකුණක් විදියට උදෑසන දකින්නේ. නමුත් අපේ සමහර අයද සමායට අසුබ ලකුණක් වෙන වෙලාවලු තියෙනව නේද? අසුබ ලකුණක් වෙන්නේ පින්නතුනි තමන් කරන්නේ වැරදි වැඩක් නම්. අසුබ ලකුණක් කියලා එකක් ආවේ අර කෝකනම් සුනක වැද්දාගේ කතාවෙන්. ඈ බල්ලන් උපයෝගී කරගෙන දඩියම් කරපු වැද්දෙක් හිටියා. ඒ වැද්දා දඩියම් යකර යනකොට ස්වාමින් වහන්සේලා දැකලා දවස් කීපෙම දඩියම් ලැබුණේ නැහැ. ඊට පස්සේ හාමුදුරු දැකීම අසුබ ලකුණක් විදියට සැලකුවා. එතකොට යම් කිසි කෙනෙක් අසුබ ලකුණක් විදියට සලකනවා නම් එයා දැහැමි රැකියාවක් නොකරන කෙනෙක් වෙනවා. එයාට නම් පාඩු වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි දැහැමි රැකියාවක් කරන කුසල් වඩන පරලොව සුගතියට සූදානම් වෙන කෙනෙක් නම් ඒ කෙනාට පින්නතුනි සංගරුවන නිතර ආශිර්වාදයක් වෙනවා. ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ දහම තුල තෙරුවන තුල පින්නතුනි අපි හැකියතාව තුරට අපි ශ්‍රද්ධාව වැඩි වෙන නම් පින්නතුනි ප්‍රධානම කාරණයක් තමයි ධර්මය අහන්නට ඕන. ධර්මය අහන්න අහන තැන ශ්‍රද්ධාව වැඩි වෙන්නේ. ඒ වගේ මේ ධර්මය අහද්දී පින්නතුනි ප්‍රධාන ලක්ෂණයක් තමයි සුවච කියන බුදු සුවච කියන ගුණය. සුවච කියන්නේ දැන් හරණීමේත් සූත්‍රයේ තියෙනනේ සුවචෝ චස්ස මුදුමනතිමානේ කියලා. මේක පින්නතුනි ප්‍රධාන ගුණයක්. සුවච කියන්නේ මොකටද? සාමාන්‍යයෙන් අපි කියන්නේ කීකරු කියලා. නමුත් පින්නතුනි කීකරුම නෙවෙයි සුවච කියලා කියන්නේ. සුවච කියලා කියන්නේ active listening කියන එක. We are ready to listening. When somebody says something, we are ready to listening to it. It doesn't sound that we try to practice it. It doesn't sound that we follow it. Whether we follow or not, first of all, we are ready to listening to what he says. Suvacha, one of the good qualities on the path of liberation, Buddha has explained very clearly in this, the discourse of metta, we should have good attention. පින්නතුනි හොඳ සවන් දීම active listening සක්‍රීය සවන් දීම කියන එකයි තමයි වැදගත් දෙයක්. දැන් මේ පින්නතුනි හැම දිනාගේ ළඟ මේ ගුණය තියෙනවා. ඇතැමිට මේ පින්නතුනි වාද්‍යන උගත් අය ලොකු රැකියාවල් කරන අය නේද? ලොකු විශ්වවිද්‍යාලයෙන් උපාධි ගත් අයත් මෙතන ඉන්නවනේ. ඒ වුණත් ඔබගේ ළඟ තියෙන මේ සුවච ගති ගුණයක් නිසා තමයි ඔබ මේ අහන සූදානම් වෙලා ඉන්නේ. පින්නතුනි මේකෙන් ඔබ ගැන ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි ඔබට ආධ්‍යාත්මික ගමන් මගේ ඕනෑම දුරක් යන්නට ඔබට සුදුසුකම් තියෙනවා කියන එකයි මේකෙන් කියන්නේ. හැබැයි වෙනුතුනේ සුවචකමත් එක්කම අනිත් පැත්තෙන් සුවචෝචස්ස මුදු අනතිමානී නිහතමානී ගුණය තියෙනටත් ඕන. පින්නතුනේ බුදුදහමේ යම් යම් ලක්ෂණ තියෙනවා. බුදුහාමර විස්තර කරපු යම් යම් කරුණු තියෙනවා අපට වෙනත් දර්ශන ආගම්වලිනුත් අහන්න පුළුවන්. හැබැයි පින්නතුනේ බුදු දහමටම සුවිශේෂී වෙච්ච කාරණාවකුත් තියෙනවා. මෙන්න මේ අංශ දෙකම අපි දැනගන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට මානසික සුවයක් කරා යන මාර්ගය. විමුක්තියක් කරා යන මාර්ගය. Buddha explained us how we, when we are going to get rid of suffering, Buddha explained the path, the purification path. He explained how we achieve final bliss of liberation. On this path, first of all, we should have good attention, active listening, and also we should listen in what Buddha explained. Especially Buddha explained the both path. He explained the path of liberation and the path of the heavenly path. මේ දෙකම වැදගත් වෙනතුනි සග්ග මග්ග මොක්ඛ මග්ග කියලා කාරණා දෙකක් දේශනා කළා. නිවනට ස්වර්ගයට යන මාර්ගයක් දේශනා කළා. ඒ වගේම විමුක්ති මාර්ගයක් දේශනා කළා. මේ සග්ග මග්ග කියන එක පින්නතුනි වෙනත් ආගම්වල දැක ගන්න පුළුවන්. සුගතිගාමි වෙන්නේ දිව්‍ය ලෝකයන්නේ බෞද්ධයන් විතරක් නෙවෙයි. වෙනත් ආගම්වල දිව්‍ය ලෝක යනවා. හැබැයි පින්නතුනි විමුක්ති මාර්ගය ගැන කියද්දී විමුක්ති මාර්ගය බුදුදහමට විතරක් සුවිශේෂී දෙයක්. මේ පිනුසුන් දන්නවා අපි නිතර කියන කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය බුදුහාමුදුරු හැරුණකොට ප්‍රඥාවන්තම කෙනා කවුද? ඔව් ප්‍රඥාවන්තම කෙනා තමයි උපතිස්ස පරිබ්‍රාජකේ නැත්තම් සරුවත් හාමුදුරුව. පින්නතුනි ඒ උපතිස්ස පරිබ්‍රාජකයා කියන්නේ මහා බුද්ධිමත් කෙනෙක්. දැන් කාලේ හැටියට නම් ડોක්ටරේට් 25ක් විතර තියෙන කෙනෙක්. ඔව් ඒ කාලේ ඉන්දියාවේ තිබිච්ච ලක්ෂණ ශාස්ත්‍රය, ආයුර්වේදය, භාෂාව, ලක්ෂණ ශාස්ත්‍රය, ඒ වගේම යුද ක්‍රම මේ සියල්ලකගෙම වේදේ පරතරයට ගිහපු කෙනෙක් තමයි සරුවත් මුගලන් දෙනවම. නමුත් පින්නතුනි ඒ ඇයටවත් බැරි වුණා. තමන්ගේම ඥාණයෙන් මේක අවබෝධ කරගන්න. එයා සර්ගගාමි මාර්ගයේ තේරුම් ගන්න හිටියා. හැබැයි විමුක්තිගාමි මාර්ගයේ එයාටම තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා තමයි පින්නතුනි සරුවත් හාමුදුරන්ට සිදු වුණේ අර අස්සජි හාමුදුරන්ගෙන් බණ අහන්න. අස්සජි හාමුදුරෝ එච්චර ලෝක ව්‍යවහාර ගැන දැනුමක් තිබුණ නැහැ. නමුත් පින්නතුනි අස්සජි හාමුදුරෝ දැක්කට පස්සේ සරුවත් හාමුදුරන්ට හිතුණා මෙයාගේ ළඟ මොකක් හරි සුවිශේෂී ධර්මයක් තියෙනවා කියලා. ඊට පස්සේ සරුවත් හාමුදුරු ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රයන් බොහොම ප්‍රසන්නයි. මොකක් හෝ සුවිශේෂී ධර්මයක් ඔබ වහන්සේ ළඟ තියෙනවා. පුළුවන් නම් මට ඒක කියන්න කියලා. ඒ අවස්ථාවේදී පින්නතුනි අස්සජි හාමුදුරු බොහොම නිහතමානීව කිව්වා මං ළඟදී මහණෙක් කෙනෙක් මං හුඟක් දන්නේ බොහොම ටිකයි දන්නේ කියලා. ඊට පස්සේ මහායේ දන්න ටික කියන්න කියලා. ඊට පස්සේ පින්නතුනි පරිසම්පාදේ කිව්ව ගාථාවෙන් ඊ ධම්මා කියන ගාථාවෙන් කෙටියෙන් පරිසම්පාදේ කිව්වේ. පින්නතුනි ඒ ගාථා හතර පද ගාථාවේ මුල් පද දෙක කියනකොටම සරුවත් හාමුදුරුව සෝවන් වුණා. පින්නතුනි ඒ කෘතවේදීත්වය නිසා අස්සේ සරුවත් හාමුදුරුව කියන්නේ බුදුහාමුදුරන් විතරක් දෙවෙනි කෙනා මේ ශාසනේ. අග්‍ර ශ්‍රාවක දකුණස්සව කෙනා ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක සරුවත් හාමුදුරුව පින්නතුනි එතෙන් පටන් පිරිවන් පාන තෙක්ම උන්වහන්සේ පින්නතුනි හැමදාම අස්සජි හාමුදුරන ගරු කළා. හැමදාම තමන් ඉන්න විහාරස්ථානේ නම් ඉන්නේ ගිහිල්ලා අස්සජි හාමුදුරන්ට වැඳලා ආවා. ඒ විතරක් නෙවෙයි අස්සජි හාමුදුරේ ඈත ප්‍රදේශයක නම් ඉන්නේ බලන කොයි පැත්තේද ඉන්නේ අස්සජි හාමුදුරෝ කියලා ඒ පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාන තමයි සැතපෙන්නේ. කවුද මේ? සරියුත් හාමුදුර බලන් පින්නතුනි කොයිතරම් ප්‍රඥාවන්ත කෙනෙක් කොයිතරම් නිහතමානීවර කෘතවේදීත්වය දැක්වුවද? පින්නතුනි ධර්මයේ මූලික කරුණ කිව්වට පස්සේ ඇත්තම පින්නතුනි හරියට අපි ධර්මයේ යම් යම් කරුණු තේරුම් ගත්තොත් ඒ ධර්ම දේශනා කරපු කෙනාට පින්නතුනි පුදුම විදියේ කෘතවේදීත්වයක් ඇති වෙනවා. ඒ නිසා තමයි අපේ විශේෂයෙන් ලාංකික සංස්කෘතිය පින්නතුනි මේ ධර්ම යම් කිසි ප්‍රමාණයකට හරි තේරුම් ගත්ත අය මහා දාගැබ් බුදු පිළිම හැදුවේ ඒකයි. සමහර විට සමහර කලා ශිල්පියේ මුළු ජීවිත කාලෙටම කරන එකම නිර්මාණයයි. අවකන පිළිමේ කරපු කෙනා නම් ජීවිත කාලෙ මෙච්චර තමයි. බුදුරුවගල කරා නම් ඒක විතරයි ඉතින් ජීවිත කාලෙටම වෙනස් කරන කාලයක් නැහැ. පින්නතුනි ඇතැම් විට අවුරුදු 20 25 තිය එක දිගටම තම ජීවිතෙම කැප කරනවා මේ ධර්මෙන් ලැබිච්ච තමන්ට ලැබිච්ච මේ ධර්ම ප්‍රතිලාභය නිසා. මේක තමයි පින්නතුනි ධර්මයේ තියෙන කෘතවේදීත්වය කියන එක. මොකද ඒ තරම් වටිනා දෙයක් පින්නතුනි මේ ලෝකේ නැහැ. කෙනෙකුට පින්නතුනි ආහාරයක් දුන්නොතින් ඒක දවස් 6යි. කෙනෙකුට ඇඳුමක් දුන්නොතින් ඒක අවුරුද්ද 2යි. කෙනෙකුට රැකියාවක් හොයලා දුන්නොතින් ඉගැන්වුවොතින් ඒක විතරක් නැහැ කම් විතරයි. කෙනෙකුට ගෙයක් හදලා දුන්නොතින් ඒක ජීවත් වෙන කාලය අවුරුදු 50කට විතරයි. නමුත් පින්නතුනි කෙනෙකුට ධර්මයෙන් අනුග්‍රහ කරවතින් කොහොමද? ඒක පින්නතුනි මුළු සසර ගමනටම පිහිට වෙන එක. ඇතැම් විට සසර ගමන මුළු අපායෙන්ම නිදහස් වෙන්න ඒක හේතු වෙනවා. අන්න ඒ නිසා පින්නතුනි ඒ නිසා තමයි සබ්බදානං ධම්මදානං ජිනාති කියලා කියන්නේ. ඒ නිසා සියලු ධම්මලට වඩා ධර්මදානය උතුම් කියන්නේ ඒක. ඒ නිසා ඒ මාගේ පින්නතුනි පළවෙනි කාරණය තමයි පළවෙනිම පියවර තමයි ස්වර්ගගාමි මාර්ගයේ බුදුහාමුදුරුව විස්තර කළා. ඇයි ස්වර්ගගාමි මාර්ගය විස්තර කළේ? පින්නතුනි මරණයටපත් වෙන බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ පින්නතුනි යන්නේ පහළ තැන්වලට යන්නේ. ඇතැම්මිට අවසාන උත්සව අපි හුඟා කිහිලින් සමරනවා. බොහොම පිරිස රැස්සල ගුණකතන කියලානේ. නමුත් පින්නතුනි මේ බොහෝ දෙනාගේ පරලෝ ජීවිතය ගතොත් පින්නතුනි බුදුහාමර දැක්ක පැහැදිලිවම එයාගේ පරලෝ ජීවිත අභාග්‍ය සම්පන්නයි. එනිසා පින්නතුනි කෙනෙකුට සලකනවා නම් සලකන්න ඕන ප්‍රධානම දෙයක් තමයි තමන් ඇසුරු කරන තමන් ආදරෙම කරන අය ඉන්නවනම්. එයාට කරන ලොකුම දේ තමයි පින්නතුනි ඒ අය ධර්ම මාර්ගයට අරගෙන මුල්ම දේ ඒ අය සුගතිගාමි වෙන්න උදව් කරන්න. මරුණාට පස්සේ ඇඬුවට වැඩක් නැහැ. සමහර අය ඉතින් තමන්ගේ මේ බැඳීම ප්‍රකාශ කරන්නේ මරුණාට පස්සේ අඬන එකෙන් බදාගෙන හිඹින එකෙන් එහෙම නෙමෙයි. ඒක නෙවෙයි පින්නතුනි මරුණාට පස්සේ නොබැලුවත් කමන්නේ. ඉන්න කාලේ පින්නතුනි හොඳට එයාට සුගතිගාමි වෙන මාර්ගයට කටයුතු සලස්සන්න. ඇතැම් විට අපි අපේ අම්මා තාත්තා ගැන විතරයි බලන්නේ නේ. පින්නතුනි තමන්ගේ දරුවන් වෙන්න පුළුවන් මුණුබුරු මිනිබිරිය වෙන්න පුළුවන් ඒ ඈ ධර්මයට යොමු කරන්න. ඇයි ඒකට හේතුව? ඇතැම් විට අපිට කලින් අපේ දූ දරුවන් ජීවිතයෙන් සමු ගන්නවා. ඇතැම් විට ආචිල සියල ඉඳිද්දි මුණුබුරු මිනිබිරිය මැරිලා යනවා. අපි දැකලා තියෙනවනේ පින් කොච්චර එහෙම දේවල් යනවාද? ඒ නිසා පින්නතුනි හමු වෙන හැම කෙනෙක්ම නිතරම කුසලයකට යොමු කරන්න විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනම් යම් තාත දෙනට කරන ලොකුම උපකාරය තමයි හැකිතාක් ඉක්මනට ඒගොල්ලන්ගේ ශ්‍රද්ධාව පරිත්‍යාගශීලීත්වය සිල්වත් බව වැඩි වෙන විදිහට උදව් කරන්නේ යට. ඒ අකමැතිනම් සමන් දෙන දානෙකට හරි අතගස්සන්න. පහනක් පත්තු කරන්න අකමැතිනම් පහනට තෙල් දාලා පහන සෝදානම් කරලා ගිනි පෙට්ටියක් ළඟින් තියන්න පුළුවන්. පහන පත්තු කරන්න විතරක් හරි උදව් කරන්න. පින්නතුනි එහෙම හරි දෙයකින් යට උදව් කරලා ටිකෙන් ටික හරි දහම තුලට ගන්න මේ අය. ඒක තමයි යට කරන ලොකුම උදව්ව. සුගතිගාමී මාර්ගය තමයි පින්නතුනි පළවෙනි පියවර. ඒ වගේම පින්නතුනි මෙන්න මේ සුගතිගාමී මාර්ගයේදී ප්‍රධාන වශයෙන් අපේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනවා පින්නතුනි. ඒ තමයි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් දුරට තමන්ගේ ජීවිතය තුළ සම්පූර්ණ කරගන්න. මේ ස්වර්ගගාමී මාර්ගයේදී පින්නතුනි ඇතැම් විට ධර්ම මාර්ගයේ ගැඹුරු සංකල්පයට බැරි වෙන්න පුළුවන්. හැබැයි යාට එක ලක්ෂණයක් තියෙන්න ඕන. ඒ මොකද්ද? ඒ තමයි කර්මය හා කර්මඵලය අදහන නුවණ තියෙනට ඕන. මේකට කියනවා පින්නතුනි කම්මස්සකතා සම්මාදිටිය කියලා. Now we are discussing about the heavenly path. How we go to the good life hereafter. After this, how we go to the good life such as human realm and heaven realm. On the path of heaven realm, Buddha has explained the importance of practicing three meritorious deeds. What are the three meritorious deeds? Dana, practicing generosity, sila, practicing virtue or morality, and bhavana, practicing meditation. As much as we can practice these three meritorious deeds, it means we are ready to go to good life hereafter, after death. Not only having the good life after death as the result of practicing these three meritorious deeds, when we live, we can live happily. Sukho punyasa uccho kiyala sandahan karanawa. If you practice merits, it means you practice happiness. Practicing merit means practicing happiness. Enisa yam kisi kenek wadipura kusala karanawa nam wadipura pindaham karanawa nam ඒ කියන්නේ යාකේ වැඩිපුර ජීවිතේ මතක් වෙන පින්කම් යාට. අනිත්ට උදව් කරපුවා, දන් දීපු ඒවා, සීල රැකපුවා, අපරයන්ට සලකපුවා මේව තමයි දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ. දැන් ලේ දන් දෙන කෙනෙක් කියනවා නිතරම එකපාරක් ලේ දන් දුනහම බලන්න දැන් ඊළඟ දැන් මාස ගාන කීයද කියක බල බල ඉන්නවා. දැන් සමහර අය ඉන්නෝ මේ ඇතැම් විට 10 වතාවක් ලේ දන් දීපු අය ඉන්නවා, 25 වතාවක් ලේ දන් දීපු අය ඉන්නවා, 50 වතාවක් ලේ දන් දීපු අය ඉන්නවා, 60 වතාවක් ලේ දන් දීපු අයත් ඉන්නවා. මේ සාලයන්ා තින්න පුළුවන් සමහරේ වගේ පිනතුනි ඒ කාරණා මතක් වෙනකොට දවසට කී වතාවක් ඇතැමිට ඒ කාරණා මතක් වෙනවද? පිනතුනි ඒත් එක තමන්ගේ කුසලයේ වැඩි වෙනවා. තමන්ට බාහිර බලපෑම් වලින් හරි අතීත කර්ම ශක්තියෙන් හරි අකුසල් එන්න තියෙනවා නම් පිනතුනි ඒව හුවා දුර්වල වෙනවා. මෙන්න මේ කරන කුසල දහම් වල ස්ත්‍රී පාක විදියට පින්කම් වල අනිසංස පිනතුනි මරණය පස්සේ විතරක් නෙවෙයි මේ ජීවත් වෙන කාලෙදිම එහි ආනිසංස එහි සතුට අපට විඳ ගන්න පුළුවන්. ඒක තමයි පින්කම් වල ලක්ෂණය. විශේෂයෙන්ම පින්නතුනි අපේ හිතේ ධර්ම මාර්ගයට යෑමේදී තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ප්‍රධානම තමන්ට ජය ගන්න අමාරු දෙයක් තමයි ලෝභය කියන කාරණේ. ලෝභේ ලෝභේ දැඩිව ඉන්නවනම් පින්නොතුනි ධර්ම මාර්ගය අනිත් දේවල් මොනවාක්වත් තමට ලැබෙන්නේ නැහැ. හරියට ගහලා කොලේකට වක්කන වතුර වගේ. මොකක් කිව්වත් බලන්නේ අර ලෝභේ තුල ඉඳගෙන තමයි බලන්නේ. මේක කරොත් පාඩුයි මට. බෑ. ඔයි කිව්වට ඉතින් බෑ අපට මේක පාඩුයි හොම. ඒක තමයි නිතරම බලන්නේ. නමුත් පින්නොතුනි පරිත්‍යාගයේ සීලියුත්යෙන් ඉන්න කෙනාට අනිත් හැම දෙයක්ම කැප කරන්න පුළුවන්. විශේෂයෙන් ධර්මයේ ළඟදී මේ පරිත්‍යාගයේ සීලියුත්ය සමාන කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා. ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සම්පතික්කමයි කියලා. මේක තමයි ධර්ම මාර්ගයේ නිවන් දකින්න එකම විමුක්තියට එකම මාර්ගය කියලා මුලදීම දේශනා කළා. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ලෝකයේ කෙරෙහි තියෙන අභිජ්ජා අවිද්‍යාවේ අවිද්‍යාවක පරිදුරු කරන්න බෑ අපට. අභිජ්ජා අභිජ්ජා කියන්නේ පින්නතුනි දැඩි ලෝභය කියන එක. දෝමනස්සං දෝමනස හිතේ අසතුට අනිත්‍යය පිළිබඳ තියෙන විරසක බව. පින්නතුනි හොඳට මතක තියාගන්න මෙන්න මේ දෙක ජය ගන්න ඕන අපි මුලින්ම. මේ දෙක ජය ගන්න නම් එක පැත්තකින් පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. එක පාරමිතින් ලොකු දාන දෙන්න බෑ. ඉස්සෙල්ලා gederinna ඇට දීලා අම්මට තාත්තට සලකලා නැන්දර මම්මට සලකලා gederinna බලු පැටවුන්ට පූසන්ට එහෙම ඇතිකරන සඳුන්ව සලකන. එහෙම ටිකෙන් ටික තමයි ඊට පස්සේ අනිත් ළමයින්ට සලකලා එහෙමම තමයි මේක සලකන්න වෙන්නේ අපට. මේකත් ඉතින් කලක් පුරුදු කරන්න ඕන ලේසි නෑ. දෙවෙනි කාරණය තමයි පිනතුනි දොම්නස. කෙනෙක් දැක්කාම අපි නිතරම හිතේ ගැටෙන ගතියක් තියෙනවනේ. ඇයි ඒකට හේතුව? බොහෝ විට අපි අසුරු කරන කෙනෙක්ගේ මොකක් හරි අඩුවක් නැම ඔළුවේ තියෙන කවිලෙ. දැන් ඇතැමිට බණක් කිව්වත් දැන් බණකදී ඇතැමිට වචන 10000ක් විතර කියනෝනේ. දැන් මේ බණේද දැන් පැය විතර යනකොට ඉතින් වචන ගානක් කියලා. දැන් මේ වචන 10000යි හෝ 20000යි පිනතුණි එක වචනයක් තිබුණොතින් තමන් හිතේ ගැටෙන්න. ඕක තමයි ඉතින් දිගට. ඕක අද විතරක් නම් කමන්නේ ඇතැමිට පොය ගානකට ඕක තමයි හාමුදුර දකින්නකොට මතක් වෙන්නේ. පින්නතුනි අපේ හිතේ ධොම්න සැටි වෙන හැටි අපි පින්නතුනි ඇත්තෙන්ම අර නිරුද්ධ වෙච්ච අතීතය අපි මේ ඇත්තම අවිද්‍යාවේ ලක්ෂණයක් මේක. නමුත් මේක එකපාර අවිද්‍යාව දුරු කරන්න බෑ. මුලම ලක්ෂණය තමයි පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්නතුනි යෝනිසෝ මනසිකාරය කියලා කාරණයක්. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නෑ කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ පින්නතුනි නුවණින් මෙනෙහි කිරීම තමන්ගේ හිතට ආරක්ෂාවක් එන විදියට තමන් හිතන ක්‍රමය. හිතට කෙලෙස් නොයන විදියට හිතන ක්‍රමය. එනිසා විශාල පිරිසක් ආශ්‍රය කරනකොට පින්නතුනි අපි කරන ඕන එක දෙයක් තියෙනවා. ඒ අසුරු කරන හැම කෙනෙක්ගෙම එක හොඳ ගුණයක් හරි මතක තියාගන්න. ඇතැම්මිට දුර්ගුණ 99ක් තියෙන පුළුවන් ඒකට කමන්නේ. එකම ගුණයක් හරි අඩු ගානේ පන්සලට එලා හොඳට වාඩි වෙලා ඉන්නවනම් ආයා හොඳට වාඩි වෙන කෙනෙක් නේද කියලා ඒක හරි ඇති වෙනවතුනි. සුදෙන් ඇඳගෙන අනේ හරි හොඳයි යා හොඳට සුදෙන් ඇඳගෙන කෙනෙක්. අනිත් මොනවද තුන යා ලෝභ වුණත් කමන්නේ නැහැ. නරක වචන කතා කරන කෙනෙක් වුණත් කමන්නේ නැහැ. දන් දෙන්නේ නැතුනා කෙනෙක් වුණත් එක දෙය හරි පිනත පොඩි හරි ලක්ෂණයක් බලලා කොහොම හරි ඒක මතක තියාගන්න. දැක්ක ගමන්ම අර ගුණේ මතක් කරගන්න. බලන්න පින්නතුනේ එතකොට හිතර නැහනේ ගැටියමක් එන්නේ. මේක තමයි යෝනිසෝමනසකාරය කියලා කියන්නේ. මේක පින්නතුනේ ආරම්භක පියවරක්. මේක යෝනිසෝමනසකාරය ඉහළමට යනකොට ආයතන කුසලතාවයට ස්කන්ධ නිරෝධයට නාම රූප නිරෝධයට ඉහළ බලන එකක් තියෙනවා. හැබැයි එතෙන් අපිට එකපාර යන්න බෑ. එනිසා මුළුම ලක්ෂණය තමයි පින්නතුනේ මෙන්න මේකවත් හිතන්න. ඊට පස්සේ හිතන්න දගෙනව නම් කෙනෙක් අනේ මේ හැම කෙනෙක්ම මගේ ඉස්සෙල්ලාත්ම භාවයක අම්ම කෙනෙක් වෙලා හිටිය කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තෙක් වුණා වෙන්න පුළුවන්, මගේම දරුවෙක් වෙලා හිටිය වෙන්න පුළුවන්, කෙනෙක් අඩුපාඩුවක් වෙනකොට උනත් පිනුතුනේ එහෙම හිතන්න. ඇතැම්මිට කෙනෙක් නරක වචන කියන කෙනෙක් වෙන්න පුළුවන්, ලෝභ කෙනෙක් වෙන්න පුළුවන්, අපිත් එක්ක කතා නොකරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම උනත් හිතන්න. අනේ ගියාත් මගේ මේ තාත්ත වෙලා හිටිය කෙනෙක්, අම්ම වෙලා හිටිය කෙනෙක්, මගේම පුතා වෙලා හිටිය කෙනෙක් නේ කියලා හිතන්න. එතකොට අර තියෙන හිතේ ගැටම අඩු වෙනවා. මෙන්න මේ විදිහට පිනොතුනි විතක්ක සංකාන සූත්‍රය වගේ සූත්‍ර තියෙනවා. කොහොමද හිත කෙලෙස් ඇති නොවන විදිහට අපි හිත රැකගන්නේ කියලා. පිනොතුනි අපට තියෙන වටිනාම දේ තමයි අපේ හිත. අපේ තියෙන gedara එච්චර වටින්නේ නැහැ. මොකද gedara ඉන්න වෙලාවට තමයි gedara මතක් වෙන්නේ. gedara හිටියන් පිනොතුනි නිතරම gedara කියලා හිතන්නේ නැහැ නේද? වාහනේ තිබුණත් පිනොතුනි නිතර මගේ වාහනේ මේක කියකිය හිතන්නේ නැහැ නේ. අඩුගානේ තමයි රූපය ගැනත් හිතනවාද? නෑ නේනේ මට තියෙන මේ වගේ රූපයක් දැන් වයස 30යි 30යි එහෙම කියලා හිතන්නේ නෑ නේනේ. පින්නතුනි තමන් වැඩිපුරම තමන් ඉන්නේ කාත් එක්කද? තමන්ගේ හිතත් එක්ක. හීනෙදිත් පින්නතුනි වැඩ කරන්නේ හිතේ විදියට තමයි. හීනෙදි නිතර දන් දෙන කෙනෙක් නම් නිතර අනිත් අය උදව් කරන කෙනෙක් නම් හීනෙන් පේන්නේ උදව් කරන ඒවා දාන වලට යන්නේ ඒවල් අනිත් අයට උපකාර කරන ඒවා අසරණ ළමයට සලකන ඒවා අම්මට තාත්තට උපස්ස මේවා තමයි පින්නතුනි හීනෙනුත් පේන්නේ. නිතරම හිත අපිරිසුදු වෙ ඉන්න කෙනෙක් නම් හීනෙනුත් පින්නතුනි ගහ ගන්නවා බැන ගන්නවනේ නැගිටට පස්සේ හරිය මහන්සි ඊට පස්සේ අක්කර පහක් කොටල වගේ පින්නතුනි ඒ අර හිතේ තියෙන පින්නතුනි අර කෙලෙස්සල ගතිය. ඒ නිසා පින්නතුනි හිතේ තියෙන මේ බර අඩු වෙන නම් අපි හැකියතාව දුරට පින්නතුනි හොඳ සිතුවිලි නිතරම හිතන්න. ඒ හිතන්න තමයි පින්නතුනි ජීවිතේ වෙනස් වෙන්නේ. ඒක මානසික විතරක් නෙවෙයි. තමන්ගේ ශරීරයත් ඒත් එකම වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් ඇසුරු කරන අය හොඳම අය තමයි තමන්ට සම්බන්ධ වෙන්නේ. අමනාපුණත් අමනාපෙන්නේ නැතැම් විට තමන්ට නොයදගත් කෙනෙක්. තමන්ට කරදර ඉන්න කෙනෙක් තමයි අමනාපෙල යන්නේ. ඒක හොඳයි අමනාපෙන එක තමයි. පින්නතුනි මිනිස්යන් අතර විතරක් නෙවෙයි දෙවියන් සමහර අමනුෂ්‍යයන් බලගී ඥාතින් අතරේ වෙනම පින්නතුනි net එකක් වගේ හැදෙනවා තමන්ට තමන්ගේ මේ සුචරිත බවත් එක්ක. තමන් වාහනේ අරන් එළියට බහිනකොටම අර ඉන්න පින්නතුනි අර සත්‍යයන් ටික ඔක්කොම තමන්ගේ ගාඩ් එක දානවා. හරියට ජනාධිපතිතුමා මේ වයිට් හවුස් එකෙන් එළියට යනකොට ඔක්කොම ගාඩ් එක ඉන්නා වගේ තමන්ට පින්නතුනි නොපෙනී අදෘශ්‍යමාන බලවේගයක් නිතරම මේ තමන් කරන පුණ්‍ය දහම් එක්ක තමට නැදෙනවා. ඇතැම් විට ලොකු අනතුරු වෙන්නේ ඒවා පොඩි අනතුරුන් වළක්වනවා. දැන් අපි නිතර උදාහරණ කියන එකක් දැන් සමාජ අපිට දැන් පොඩි අනතුරක් වුණාම අපි හුඟා දුක් වෙනවනේ නේ. ඇතැම් විට වාහනේ පොඩ්ඩක් හීරුනොත් ඇතැම් විට ගේට්ටුව ළඟ පොඩ්ඩක් ගන්නකොටම හීරුනොත් ඇතැම් විට දැන් උදේ මේ බුදුපාන කියලා යන්න හදනකොටම ගේට්ටුව ළඟ පොඩ්ඩක් හැප්පුණා. ඊට පස්සේ අනේ බලන්න ඉතින් පහනක් තිබ බලන්න මේ උණු දේ කියලා. නමුත් පින්නතුනි මේ එළියට බැස්සනම් තව කෙනෙක්ගේ හැප්පෙන තිමිත එකක් මේ. ඒක තමයි මේකෙන් මේ වැළැක්වෙන්නේ. ඒ නිසා පින්නතුනි අරකට හුඟක් දුක් වෙන එපා නිතර මෙන්න මේක තමයි පින්නතුනි යෝනිසෝමනසිකාරය කියන්නේ. තමන්ට මොකක් හරි අනතුරක් වෙනකොට නිතරම හිතන්න තමන්ට මේ වුනේ ඒ වෙන්න තිමිතේදී අඩුම දේ කියලා. හැබැයි එහෙම හිතන්න පුළුවන්කම තියෙන්නේ තමන් නිතරම පින්දහම් කරන කෙනෙක් නම්. නිතරම තමන්ගේ හිත හොඳට තියාගෙන නිතරම අනිත්‍ය වෙනුවෙන් යම් කිසි දෙයක පරිත්‍යාගයේ සීලත්වයකින් ඉන්න. නිතරම අනිත්‍යගේ යහපත කැමති වෙන්න. නිතරම අනිත්‍යය දිනනකොට සතුටු වෙන්න. දිනු වෙන කෙනෙකුට විභාගයක් ලියන කෙනෙකුට පෑනක් පැන්සලකින් හරි උදව් කරන්න. පින්නතුනි ඔක්කොම එක තමන්ගේ දරුවන්ගේ වැඩ, තමන්ගේ ඥාතීන්ගේ වැඩ, තමන්ගේ වැඩ ඔක්කොම ටික අනිත් පැත්තෙන් සාර්ථක වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි කුසලයේ ලක්ෂණ. දැන් අපි දන්නවා මෙතන එන හුඟා පින්නතුනි එහෙමයි. දැන් අපි අපිට සම්බන්ධ අපි අසුරු කරන අපි දන්න හුඟා පින්නතුන් නිතර මේවා ගැන හිතට උදව් කරන්න බලාගෙනම ඉන්නේ. ඇතැම් විට වෙන කෙනෙකුට උදව්වක් ඉල්ලුවත් කොහොම හරි ඒ උදව්ව දෙන්නේ බෙහෙතක් ඕනනම් ඒක වෙනත් දෙනවා. මොකක් හරි දෙයකින් හොයලා හොයලා උදව්වක් කරන්නමයි බලන්නේ. පින්නතුනි මෙන්න මේකෙන් කියනවා එයාට සැප සම්පත් ටික එයාට පහසුකම් ටික එයාට වැඩි වාසිය එන්න සූදාන කෙනෙක් කියලා මේකෙන් මේ කියන්නේ. ඒකට අකමැති නම් ඒ කියන්නේ අනිත් පැත්තෙන් Tamanට කරදර බාධාම එන්නයි හදන්නේ. එනිසා වෙනත් කෙනෙක් දිනු වෙනකොට පුළුවන් තරම් සතුටු වෙන්න. වෙනත් ළමෙක් හරි පාසල් විශේෂයෙන් ළමයින්ට පින්නතුනි සලකන්න. දරුවන්ට ඉගෙන ගන්න දරුවන්ට පුළුවන් තරම් උදව් කරන්න. තමගේ දරුවන්ට විතරක් නෙවෙයි. විශේෂයෙන් මෙතන ගුරු වෘතිය දෙනා ඉන්නවා. පාසල වල වැඩ කරන අය ඉන්නවා. ඒ පින්නතුනි හුඟක් කරුණාවන්තයි. විශේෂයෙන් පින්නතුනි ඒ දරුවන්ට හුඟක් උදව් කරන්න. ඒ උදව් කරනකොට සසරේදී තමන්ට ලැබෙන දරුවන්ට ඒ වගේ පහසුකම් ටික ලැබෙනවා. සසරේදී විතරක් නෙවෙයි මේ ආත්මයේදීම ඒක ආනිසංශ තමන්ට ලැබෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි මෙන්න මේ විදිහට අපි නිතරම ඉන්නව නම් පින්නතුනි අපේ හිත අපි හුවා දුරට පාලනය කරලා තියෙනවා. අන්න ඒ පාලනය කරයි කියන්නේ පින්නතුනි අපි එකාතකින් මෙලොව වශයෙන් වැඩිපුර යහපතට උරුමකම් කියලා ඉන්නේ. අනිත් පැත්තෙන් පින්නතුනි අපි පරලොව සුගතිය යන්නට නියම විදියේ ඉන්ෂුරන්ස් එක දාලා තියෙනවා. බොහෝ දෙනෙක් ඉන්ෂුරන්ස් ලයිෆ් ඉන්ෂුරන්ස් එහෙම දහනවනේ නේ. ඒ දාන්නේ පින්නතුනි මේ ඉන්න ශරීරෙට විතරයි අපි දාගන්නේ. ඒකත් ඉතින් ඉන්ෂුරන්ස් එක ලැබෙනකොට අපි මැරිලා ඉන්න ඇයිට තමයි ඒක ලැබෙන්නේ. පින්නතුනි නියම ඉන්ෂුරන්ස් එක තමයි දුගතියට නොවැටෙන විදියට දාන ඉන්ෂුරන්ස් එක. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ නිතරම අපි උනන්දු කරෙව්වේ, නිතරම මෙහෙව්වේ. මේ පින්නතුන් දන්නවද පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුරට ලොකු හානියක් වුණා. විදුරුබ කියලා කුමාරයෙක්, පොසරයිත්මයි කුමාරයෙක් කියලා මුළු ශාක්‍ය වංශයම ඝාතනය කළා. බුදුරජාණන් වහන්සේ තුන් පාරක් උත්සාහ කළා මේ ඥාතින් මරණයෙන් ගලවන්න. තුන් පාරක් බැරුණ පින්නතුනි, ඊට පස්සේ බුදුහාන බැලුවයි කියලා. ඊට පස්සේ බුදුහාන්දුරෝ දැක්කා මේ අතීතයේ මේ වගේම සාමූහික අකුසලයක් කළා, වළක්වන්න බෑ කියලා. බුදුවරයෙකුටවත් ඒක වෙනස් කරන්න බැරුණා. නමුත් පින්නතුනි, මෙයා මේ විරුඩක කුමාරයා ඒ ශාක්‍ය වංශයෙන් ඝාතනය කරනකොට ඒ මරණයකින් අහන ඔබ ශාක්‍ය වංශයද කියලා අහලා තමයි මරන්නේ. ඒ වගේම එයාටත් තිබුණේ එරේ වාවුද ගන්න. නමුත් පින්නතුනි, මේ ඥාතීන් කල්පනා කළා අපි බුදුහාඳුරන්ගේ ඥාතීන් මේ තරම් තුන් ලෝකේටම වටිනා පුද්ගලයෙක් අපි ඥාතීන් වෙච්ච අපි ආවුද ගන්න එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම අපි බොරු කියන එකත් ගැලපෙන්නේ නැහැ. ශාක්‍ය වංශිකයන් කියලා අහනකොට නැහැ කියන්න තිබුණා. නමුත් ඒගොල්ලන් බොරු කිව්වෙත් නැහැ. එකට එක කරෙත් නැහැ, ප්‍රාණඝාතෙත් ගියෙත් නැහැ. ඒ නිසා බලන්න පින්නතුනි, මේ ගිහිපු බොහෝ දෙනා නැවත සුගතියට ගියා. අර මෙතෙන්දි ලොකු ජීවිත හානියක් වුණාට සාංසාරික වශයෙන් ගත්තොත් එයට ලොකු හානියක් වුණේ නැහැ. බොහෝ දෙනෙක් පින්නතුනි ජීවිතයේ සුරක්ෂිත භාවය අනාගත තීරණය බලන්නේ මේ ජීවත් වෙන ටික කාලයෙන් තමයි බලන්නේ. දැන් කෙනෙක් මරණාසන කාලේ හොඳට ජීවත් වෙලා හොඳට සනීපෙන් ඉන්න වෙලාවේ මරණයට පත් වුණොත් නාල එහෙම හොඳට මේ හාන්සි කුටු ඉන්න වෙලාවේ මැරුණොත් එහෙම සමහර අය කියන්නේ හරියම වාසනාවන්ත මරණයක්, මටත් එහෙම මැරෙන්නේ නැත්නම් හොඳයි කියලානේ බොහෝ දෙනෙක් කියනවා. සමහර කෙනෙක් එක තැන හුඟක් කල් දුක් ඉඳලා ලෙඩ වෙලා ඉඳලා මැරුණොත් කියන්නේ අහන්නවත් ලැබෙන්නේ මේ වගේ මරණයක් කියලානේ. පින්නුතුනි, අපි මේ තීරණ ගන්නේ කොහොමද? මේ ජීවිතේ ඉන්න මේ ටික කාලයෙන් තමයි අපි මේ තීරණ ගන්නෙ. නමුත් පින්නතුනි, ඒ ඊටාම සුව පහසුව මැරිච්ච කෙනා මරණයෙන් පස්සේ පින්නතුනි ඇතැම් විට දුගතිගාමී වුණා නම් ඒ මරණය වාසනාවන්තද? පින්නතුනි, ඒ මරණය වාසනාවන්ත නැහැ. දැන් සමහර අය මේ නිසා තමයි දැන් ලංකාවේ හැමතිස්සෙම ටිකක් තියෙන මෙහෙනම් ඉතර නැහැ හැබැයි අවසන කටයුතු බොහොම ඉහලින් කරන සමහර අය මේ මරණය දෙපැත්තට අස්සෝ දෙන්නේ කියම තරම් යන්නේ එහෙම කියලා ඒවට සලි විඳන් කරලා තමයි මැරෙන සමහර අය අලුත් ක්‍රමේ මේ වෙනම මාසාලවල තියෙන ඔක්කොම සෙට් කරලා ඒව ගෞරවන්නේ විදියට. නමුත් පින්නතුනි, එහෙම යනකොට ඇතැම් විට ඒ මැද යන කෙනා ඉපදෙලා ඉන්නේ දුගතියක වෙන්න පුළුවන්. පින්නතුනි, ඒ නිසා බුදුදහම ඊට වඩා ප්‍රඥාවන්ත විදියට නුවණින් ජීවිතය බලන්න අපට හුරු කරනවා. දැන් බිම්බිසාර රජතුමා ගත්ත අන්තිම කාලේ මොකද දුක් විඳා? හිරගෙදරක් හිටියා. තමන්ගේ පුතාගෙන්ම හිරබත් කන්න සිද්ධ වුණා. නමුත් පින්නතුනි, සසර ගමනට හානියක් වුණේ නැහැ. එතුමා සුගතිය ඉපදෙන්න මනස හදාගෙන තිබුණේ. එනිසා මෙන්න මේ සුගතිය පිළිබඳව පින්නතුනි අපට හොඳ හැඟීමක් තියෙනට ඕන. ඒ සඳහා නිතරම තමන්ගේ හිත පිරිසිදුව තමන් කරන වැඩ හැකියතාක් නිරවුල්ව නිතර ලෝකයට යහපත සිදුවන මානසිකත්වයක නිතරම ඉන්නට ඕන. කෙනෙක්ගේ දුකකදී කෙනෙක්ගේ හානියකදී පින්නතුනි සතුටු වෙන ගතිය තමන්ගේ හිතේ අඩු වෙන්නට ඕන. ඇතැම් විට තමන් එක අමනාප වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබට හානියක් කරපු කෙනෙකුට එයාටත් හානියක් වෙනකොට ඔබ හිනා වෙනවනේ. ආ, ඔය මට කරපු දේ තමයි වුණේ කියලා. ඈ පින්නතුනි, එහෙමවත් හිතන්න එපා. එහෙම හිතනවා නම් ඒත් ඔබ ළඟ මෛත්‍රියක් නැහැ. පින්නතුනි, තමන්ට අයහපතක් කරන කෙනාට ප්‍රාර්ථනා කනේ මේ මෙයා දන්නේ නැති කම නිසා කරේ මෙයාට මේ අකුසලෙ වෙන්න එපා කියලාම ඒකේ ප්‍රතිඵල එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. යාට හොඳක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අන්න එහෙම හිටියොත් තමයි පින්නතුනි ඇත්තටම සැබෑලෙස අපි ධහමේ ඉන්නේ. ඇයි ඒකට එහෙම කියන්නේ පින්නතුනි? ධර්ම මාර්ගයේ සඳහන් කරනවා කරණිමෙත සූත්‍රයේහි ඉතාම වැදගත් කාරණයක්. පින්නතුනි, කරණිමෙත සූත්‍රයේ තමයි අපේ ජීවිතයේ දිනපතාම අපි කියන සූත්‍රය. මේක තමයි පින්නතුනි නිතරම අපි මතක තියාගත යුතු සූත්‍රය. කරණිමෙත සූත්‍රයේ ලක්ෂණ ටික තමන්ගේ ළඟ එන්නේ නැම වැඩි වෙනවද කියලා බලන්න. මේක තමයි තමන් ධර්ම මාර්ගයේ යනවට මේක තමයි තමන්ගේ මානසික සුවයක් හරහා තමන්ම නියම විදිහේ සතුටෙන් ලැබෙන ක්‍රමයේ දෙසට තමන් යනවාද කියලා තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන් න්‍යාය පත්‍රය. මේක අපි බොහෝ දෙනෙකුට කඩපාඩම්නේ. නමුත් වෙනතුනේ තේරුම අපි බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. මේකේ තියෙන ලක්ෂණ අපි පිළිපදින ගතිය හුඟක් මාඩුයි. පින්නතුනේ මේක මෙච්චරම අපි කියන්නේ. මේක තමයි පින්නතුනේ අපට තියෙන්න ඕන දහම් පාසල් ගීතය. මේක තමයි හැම මිනිස්සුයෙකුගේම තමන්ට තියෙන්න ඕන ගීතය වගේ මේක. ඒ තරම්ම වටිනා විදියට අපේ දහම් මඟ පෙන්වන දෙයක් තමයි මේක. ලෝකේ ඕනෑම සමාජ විද්‍යාවක, මනෝ විද්‍යාවක නැත්තම් personal development එකක personal development එකක සඳහන් කරන ලක්ෂණ ටිකක් තියෙනවා නම් පින්නතුනි. ඒ සියලුම ලක්ෂණ ටික මේ සූත්‍රය තුල අන්තර්ගත වෙලා තියෙනවා. අවංක භාවයේ ඉඳන් ලක්ෂණ ටික දක්වන මෛත්‍රිය දක්වා ප්‍රඥාව දක්වාම කාරණා ටික විස්තර වෙනවා. ඒ සූත්‍රයේ එක කාරණයක් තමයි පින්නතුනි, තමන් එක්ක අමනාප දෙන්නෙක්වත් ඔවුනොන් ගහ බැන ගනිද්දී සතුට වෙන්න බෑ. දැන් අපි අපිත් එක මමනාප දෙන්නෙක් ගහ බැන ගන්නවා නම් අපි සමහරට ආ හොඳයි කමන්නේ ඔය දෙන්නා ඉතින් ඔහොම වෙන එකම හොඳයි. එන්නතන එහෙම හිතනවා නම් ඔබ ඉන්නේ බුදුහාඳුරන්ගේ භූමියේ නෙවෙයි, ශේත්‍රයේ නෙවෙයි. ඔබ මේ විදිහට හිතන කෙනෙක් නම් ඔබ බුදුහාඳුරන්ගේ පিত্রු විශ්ේ ඉන්න කෙනෙක් නේ. ඔබ ඉන්නේ මාර විශ්ේ ඉන්න කෙනෙක්. ඒක මතක තියාගන්න. ඔබ මානසික සුවයක් කරා යන මාවතක ඉන්න කෙනෙක් නෙවෙයි, ඔබ මනසට වද දෙන මාවතක ඉන්න කෙනෙක් බව ආන්තව තේරුම් ගන්න. ඊ ආකල්පය සම්පූර්ණ වෙනස් කරගන්න. ඒ නිසා තමයි පින්තුනි ඉන්දියාවේ හිටිය ධර්මාශෝක රජතුමා සෙල්ලිපි වල සඳහන් කළේ, මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා. සතුරන්ටත් පින්තුනි ප්‍රාර්ථනා කරන ධර්මයේ හැසිරෙන්න කියලා. ඇයි එහෙම ප්‍රාර්ථනා කරන්නේ? ඇයි සතුරෝ ධර්ම හැසිරෙන කියලා කියන්නේ? පින්නතුනි එයයි ධර්ම හැසිරෙනකොට තමන් එක අමනාප වෙන්න පුළුවන්. හැබැයි තමන්ට හතුරු ගමක් කරන්නේ නැහැ. අසත්පුරුෂ ගමක් කරන්නේ නැහැ කට්ටිය. ඒක වාසියක් ලොකු තමන්ට. ඒ නිසා සමහර ඇතමිට ඔක්කොම අපිට හිතවත් තියාගන්න මේ අපේ චරිත ලක්ෂණ හැටියට සමහර අමනාප වෙනවා කරන්න දෙයක් නැහැ ඉතින්. නමුත් එහෙම වුණත් පින්නතුනි එය අපට හතුරු ගමක් කරන්නේ, අපේ දිනුවකට බාධා කරන්නේ එයයි. එයයි ධර්මය දන්නවනම්. ඇයි ඒයි කර්මඵල අදහනවා. වරදක් කරෝතින් හිතා පිරිසුදුව කුමක් හරි කරෝතින් එයට අකුසල විපාක එන බව එයයි දන්නවා. අපිත් එක්ක කතා නොකර ඉන්න පුළුවන්. පින්නතුනි කෙනෙක් කතා නොකර හිටියට අමනාප වෙන්න එපා. ඇතැමිට බොහෝ විට අපි සතුට වෙන්නේ ආපු ගමන් කතා කරනවා නම් hina වෙනවා නම් එහෙමනේ. නමුත් පින්නතුනි පෙරදිග රටවල්වල විශේෂයෙන් ආසියානු කරේ රටවල්වල එහෙම දැක්ක ගමන් ලොකෝ මේ සුහුණතාවයක් දක්වන්නේ නැහැ. නමුත් පින්නතුනි එහෙම වුණාට පෙරදිග රටවල්වල හරි හිතින් හොඳයි. එයක ආකල්ප හොඳයි. කෙනෙක් අයහපතට පත් වෙනකොට කැමති නැහැ, බොහෝට උදව් කරනවා. දැන් මෙහෙට වඩා පරිත්‍යාග සිල්ලාස යන කරේ ඒක තමයි ලක්ෂණය. මෙහෙ තරම් ඇදෙමිට කතා කරන්නේ නැහැ. සුබ ප්‍රාර්ථනා කරගෙන මෙච්චර නැහැ. එහෙම නැතුණාට පින්නතුනි හිතින් යය වැඩි කතා බහ නොකරට එයා ලොකු යහපතක් ලෝක වෙනුවෙන් කරනවා. දැන් බුදුහාඳුරගේ ශ්‍රාවකයන් කියනවා, සමහර රහතන් වහන්සේලා කියනවා මම අවුරුදු දෙකකටම එක වචනයක් කතා කරේ කියලා. භාවනා කරන කාලේ සමහර ආරණවල ඉන්න ආඳුරෝ කියනවා රාත්‍රුණාට පස්සේ පසුගිය අවුරුදු දෙකටම මම එකම වචනයක් කතා කරේ කියලා. සමහර ආඳුරෝ ඉන්න සතියටම එක දවසයි මුළු රාත්‍රියක්ම ධර්ම සාකච්ඡා කරනවා, අනිත් දවස් හයේම කතා බහ කරන්නේ නැහැ. අනිත් කෙනාත් එක්ක වැඩපළ කරනවා නම් අතින් තමයි කියලා මේ වතුර භාජනය ගන්න ඕන නම් දාන කරන්න ඕන නම් ඒ අදාළ දේවල් සයින් ලැන්ග්වේජ් එකෙන් තමයි කරන්නේ. නමුත් පින්නතුනි අය මනසින් වා අනිත්‍යයට යහපත කරපු කෙනෙක්. ඒ නිසා හිතින් අනිත්‍යයට යහපත ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අනිත්‍යයේ සුභ සිද්ධිය සඳහා අපි වැඩ කරනවා නම් පින්නතුනි වචනය ගැන එච්චර අපි බලන්න හොඳ නැහැ. එයාගේ ආකල්පය කොයි ආකල්පෙන්ද වැඩ කරන්නේ කියන කරුණ අපි බලන්න ඕන. පින්නතුනි අපි මේ සඳහන් කළේ ස්වර්ග මාර්ගයේහි. ස්වර්ග මාර්ගය සඳහා අපි සූදානම්ද? අපේ ළඟ පින්නතුනි අපට ජීවිතය අහිමි වුණොත් අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ නේ. වැඩි වුණොත් අවුරුදු 100යි. 100ක් යද්දී 100ක් යන්නේත් නැහැ නේද දැන්? ඇතැමිට බණගෙන මම වෙන්න පුළුවන්, මේ අවුරුද්දම වෙන්නත් පුළුවන්. ඉතින් මේ පින්නතුණන් හැම කිනොට කැමති නැති වෙයි මේ අයගේ ජීවිතවල. නමුත් පින්නතුනි අපි කාගේ ජීවිත අභියස මේ අභියෝගය තියෙනවා. එතකොට මෙන්න මේ අභියෝගය නිසා තමයි පින්නතුනි අපි දහම තුල හැසිරෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇයි ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය, ඇයි ආගමික ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය, ඇයි ආගමික ශාස්ත්‍රවරයාගේ ධර්මයේ පිළිපැදුත්‍ය ඇයි කියන කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඇයි පින්නතුනි අපි මේ දහමක හැසිරෙන්න ඕන? මොනවද අපේ ඉදිරියේ තියෙන අභියෝග? What are the reasons? What are the challenges that we have in front of us? Why do we practice a spiritual master's teachings and why we practice a spiritual teacher? Buddha explained there are three reasons why we should practice the noble path. There are three major reasons why should we practice this path. One of them is the old age. The second one is death. Third one is rebirth. These are the reasons, these are the big challenges that we have in front of us why we practice this message. Actually, if we can practice this pattern, we can overcome these challenges. It doesn't sound that we are not going to old age or we don't die. Actually, we will die. But we can die without fear, without suffering. පින්නතුනි අපට මරණය කියන භෞතික මරණය අපට ඉක්මවන්න බෑ. නමුත් පින්නතුනි ඒ මරණයදී අපට එන මානසික දුක්ඛකින් අපට නිදහස් වෙන්න පුළුවන්. කායික වෙන වයසට යෑම අපට වළක්වන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේටත් වුණා. නමුත් පින්නතුනි අපට ආධ්‍යාත්මික වශයෙන් දිනුවක් ලබා ගත්තොත් එදාට දැන් මම ලෙඩ වෙනවා, මම වයස් වෙනවා, මම මැරෙනවා කියන ආකල්පෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ සඳහායි බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වන්නේ. මෙන්න මේ තුන තමයි පින්නතුනි මහලු වීම. දැන් අපි නොයෙක් විදිහ උපක්‍රම යොදලා උත්සාහ කරනවා තම මහලු වෙච්ච කෙනෙක් නෙවෙයි කියලා අපි පෙන්වන්න. නමුත් පින්නතුනි ශරීරය දුර්වල වීම වළක්වන්න බෑ අපි කොහොම වුණත්. ඒක වෙනවා. අනිත් පැත්තෙන් පින්නතුනි මරණය කියන එක අපි ඉදිරියේ තියෙන අභියෝගයක්. මරණය නෙවෙයි පින්නතුනි ලොකුම ගැටලුව. බුදුහාඳුරුස් හැබැයිස්සම ප්‍රධානතම අභියෝගය අපේ ජීවිතයේ ඉදිරියේ තියෙන ප්‍රධානම අභියෝගය හැටියට දේශනා කළේ මොකද්ද? මරණයෙන් පස්සේ නැවත ඉපදීම. මරණයෙන් පස්සේ නැවත ඉපදීම සහ ඒ ඉපදෙන අවස්ථාවේදී අපාගත වෙන්න තියෙන අවස්ථාව තමයි පින්නතුනි අපේ ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය. මෙන්න මේක ජය ගන්න පුළුවන් නම් පින්නතුනි අනිත් කරුණු වලින් අපිට යම් යම් අඩුපාඩුකම් සිදුනාට කමක් නැහැ. ඒ වගේ දෙයක් දෙයක් කනගාටු වෙන්න ඕනේ නැහැ. අපේ පින්නතුනි දහම තුල බුදුහාඳුරන්ගේ දහම අපි තේරුම් ගත්තොත් එතෙන්දී අපි ජීවිතයේ වටිනාම දේ අපි තීරණය කළා. ඒ දිය තුල අපි හික්මෙන උත්සාහ කරනවා. එතෙන්දී පින්නතුනි දෙවනි මාවත වෙච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ විමුක්තිගාමී මාර්ගය කියන එක පින්නතුනි වැදගත් වෙනවා. දැන් මුලින් දේශනා කරේ ස්වර්ගගාමී මාර්ගය සග්ග මග්ග කියලා. දෙවෙනි මාර්ගය තමයි මොක්ක මග්ග විමුක්තිගාමී මාර්ගය. ස්වර්ගගාමී මාර්ගයේදී තියෙන ලක්ෂණයක් තමයි කර්මඵල අදහන නුවණ. අපේ සිතට අනුරූපව සිතින් කරන දේවල්ට අනුරූපව ඊට විපාක අනිසංස ලැබෙනවා කියන හැඟීම තමයි කම්මත්තකත සම්මාදිටිය කියලා කියන්නේ. ඒ සම්මාදිටිය යුක්තව අපි හොඳ දේවල් කරනවා නම් අපට බොහෝ දුරට අපිට පින්නතුනි සුගතියට යන්න අපි සුදුසුයි කියන එකයි කියන්නේ. නමුත් පින්නතුනි එහෙම වුණත් අපට සම්පූර්ණයෙන්ම සහතිකයක් දෙන්න බෑ සෝවාන් වෙනකම්. බොහෝ දෙනෙක් පින්නතුනි මේක හොඳට මතක තියාගන්න කාරණයක් තමයි. බොහෝ දෙනෙක් හිතනවා අපි හුඟක් දන් දෙනවා, අපි පන්සල් යනවා, එනිසා අපි සුගතිගාමී වෙයි කියලා. අපි පන්සිලුත් රකින්නවා කියලා සමහර කෙනෙක් කියන්න පුළුවන්. අපි සොරකම් කරන්නේ, අපි ප්‍රාණඝාතය හැසිරෙන්නේ, මත්පැන් බොන්නේ, ඊළඟට අපි කාමවරුද හැසිරෙන්නේ, මේව කරන්නේ කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා පරලොව අනිවාර්යෙන් සුගතිගාමී වෙයි කියලා. පින්නතුනි ඔබ දන්නවද? මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන හේතුව මොකද්ද කියලා? චුති චිතක් හේතු වෙනවා. ඒක තමයි. නමුත් මොකද්ද හේතුව? ප්‍රධානත හේතුව මොන කෙලෙසද අපේ හිතේ තියෙන ප්‍රධාන වශයෙන් පිනුතුනි තෘෂ්ණාව. හිතන්න එපා බොහෝ දිනේ දුගති ගාමි වෙන්නේ හොරකම් කළායි කියලා, බොරු කියලායි කියලා, කනවරද හැසිරලායි කියලා. පිනුතුනි හොඳට මතක තියාගන්න, දුගති ගාමි වෙන බොහෝ දිනක් යන්නේ ප්‍රේත ලෝකෙට. ප්‍රේත ලෝකෙට යන්නේ කුමක් නිසාද? ලෝභය නිසා. වෙනත් අයගේ ධනයට දේපළට දරුවන් දෙන ආසාවෙන් නෙවෙයි, අපේම උපයපු ධනයට, අපේම ධනයට, අපේම දරුවන්ට, අපේම ඉඩමට, අපේම ගෙදරට ආසා කරනවා. දුගතිගාමි වෙන බොහෝ දෙනෙක් පින්නතුනි ඒ තැනැත්තන්ගේම ධනයට, දේපළට, ඥාතිට දෙන ආසාවෙන් මිය ගිහිල්ලා ඒ තැන්වලටම බැල්ම හෙලාගෙන බොහෝ දෙනෙක් ඉන්නවා. සමහර දන් දීපු අය පින්නතුනි, දන් දුන්නට පිනුතුනි පින්කම් කළාට තමන්ගේ ළඟ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙලා නැහැ. දානි දීලා කීර්තිය බලන්නේ, වෙන කෙනෙකුට උදව් කළා කීර්තිය බලන්නේ, ප්‍රසිද්ධිය බලන්නේ, පින්කම් කරන්නේ තේවර සමහර අය. අවංකව තමන්ගේ තෘෂ්ණාව අඩු වෙන්නද මේක කරේ කියලා බලනවා. සමහර ඇතැම්මිට පින්කම් කළා නිතර වර්ණා බලාපොරොත්තු වෙනවා. අපි මෙච්චර උදව් කරනවා පන්සලට, මෙච්චර දුර ඉඳන් අපි එන්නේ, ඒ නිසා හාමුදුරුව අපිට අගයන්න ඕන, අපිව පිළිගන්න ඕන. පින්නතුනේ පින්කම් කරනවට හාමුදුරුවන්ට පින් දෙන්න ඕන. ඈ බොහෝ විට පින්නතුනේ සමහර කෙනෙක් වෙනත් ආගමික කෙනෙක් අපේ ආගමට ආවහම, ඈ ඔබ අමා හිම බෞද්ධුනෝතින් බොහෝ පැලයක් ඉඳුවතින් අපිට හරි ආඩම්බරයි. පින්නතුනි ඒ කරපු කෙනාට නෙපිනේ ඒක. බුදු දහමට කිසිම ගෞරවයක් අවශ්‍ය නැහැ කාගෙන්වත්. බුදු දහමට පින්නතුනි ගෞරව දක්වන කුල මුළු තුන් ලෝකෙම ශක්‍රයාගේ, මහා බ්‍රහ්මයාගේ හැම දෙනාගේම ගෞරවය සම්මානෙ ලැබිලා තියෙන්නේ. මේ මනුස්ස ලෝකේ රටක ඉන්න නායකයෙක්ගේ ගෞරවයක් දැක්කොට මේකට ගානක්වත් නැහැ. අපට ගෞරවයක් නෙවෙයි, ඒ ආපු කෙනාට ගෞරවය. බෞද්ධ වුණොතින්, බුදුහාඳුරු සරණ ගියොතින්, පින්කම් කරවොතින් කරන කෙනාටයි වාසිය එක. ඒ කරපු කෙනා අනිත්‍යයට දැන් අපි දන් දෙනවා. සමහර හාඳුරුන්ට දෙනකොට අපි පින් දෙනවා, අනේ හාඳුරු මේ දානේ ගත්තට පින් කියලා අපි ඒකට පින් දෙනවා. දෙයියනේ අපට ඒ පින්කම කරන්නේ ඒ උදව් කරපු එක. අපිනේ කෘතඥ වෙන්න ඕනේ. අපේ කුසලයේ වර්ධනය කරගන්න එයා භූමියක් වුණානේ අපට. ඒ නිසා මේ ධහම තුලත් පින්නතුනි අපි මේක අවංකව තේරුම් ගන්නට ඕන. අනිත්‍යයෙන් කීර්ති බලාපොරොත්තු වෙනම් කරන්න එපා. එහෙම කළාට තමන්ගේ මේ පින ශක්තිමත් නෑ. මේ කාරණේ අපිට කියන්න වෙනවා මේ පින්නතුන්ට. සමහර පින්නතුන්ගේ කුසලයේ නියම ආනිසංස වෙන්නේ නැහැ මේ අවබෝධයෙන් නැති නිසා. අපි මෙච්චර වැඩ කරනවා, මෙච්චර උදව් කරනවා, අපි ගැන බැලුවේ නැහැ, කතා කරේ නැහැ, එහෙම කියලා පින්නතුනි දැන් පන්සලට කී දෙනෙක් එනවදනේ? හැම කෙනායකම ඇතැමිට කතා කරන්න බෑ. දැන් මේ පින්නතුන් එනකොට දැන් මේ කුඩු ටික තිබුණේ තිබ්බේ රෑ 12 මාර්ට් විතර. දැන් මේ පිනතුණු එනකොට එන්නත් මේ පිනතුණු බුදි අතරෙදිත් අපි මේ පිනතුණු පිළිගන්න මේ සූදානම් වෙලා. ඒ නිසා මම ආවට පස්සේ කතා කරන්නේ නැහැ කියලා මේ දුක් වෙන්න එපා. මේ ඇත්තට කුඩු තියලා මේව සුද්ධ කරලා ඔක්කොම පිළිගන්න මේ වැඩ කළා තියෙන්නේ. ඉතින් එන්නකොටම මේ තින්කන් ටික මේ ඇත්තට මේව පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පිළිගැනීම ඇගේ මේ ඇත්තට තියෙනවා. පිනක් තියෙනවා. ඉතින් අමුතුවෙන් අර පැත්තෙන් අපි බලනවා නම් පින්නතුනි අපි ඇත්තෙන්ම පින්කම් වල අනිසංස, පින්කම් වල වටිනාකම, පින්කම් වල අර්ථය අපි තේරුම් ගන්න නැහැ. ඒ නිසා පින්කම් කරද්දී පින්නතුනි තමන්ගේ පින වැඩෙනවද, තමන්ගේ කුසලයේ ශක්තිමත් වෙනවද, තමන් මානසික දියුණු වෙනවද කියලා බලන්නේ පින්කම් කරපු ප්‍රමාණයට නෙවෙයි. දැන් සමහර කෙනෙක් කියනවා මම දඹදිව 4 වතාවක් ගියා, සිරිපාදේ 21 වතාවක් ගියා, පටමන්දනන් 7 පාරක් ගියා. දැන් මේ වගේ තමයි අපි තීරණය කරන්නේ සාර්ථකත්වයේ. මේවත් හොඳයි පින්නතුනි, සුගතිගාමී වෙන්නේ හේව අපි අගය කරන, අපි තනමුදන් වෙනවා සාදු සාදු කියලා. එහෙම කෙනෙක් ගියොත් අපටත් කියන අපි තනමුදන් වෙන්න. පින්නතුනි ඒ කරනවත් එක්කම බලන්න අවංකව තමන්ගේ තෘෂ්ණාව, ඒට තියෙන දැඩි බැඳීම, මාන්නේ, ඒත් එක මාන්නේ වැඩි වුණා නම් තමන් ඉස්මතු වෙන කැපිලා තෙන්න හිත යටින් උත්සාහයක් දරනවා නම්, දෘෂ්ටි තමන්ගේ ළඟ සක්කාය දිටි වැඩි වුණා නම් පින්නතුනි පින්කමේ නියම අනිසංසය වෙලා නැහැ. පින්කමෙන් බලාපොරොත්තු උණු දෙ වෙලා නැහැ. මේවට කියන්නේ ප්‍රපංච කියලා. මේක වංචනික ධර්ම විදිහට පින්නතුනි හිතයට යනවා. ඒ නිසා තමන් තේරුම් ගන්න මේ වගේ තමන්ට තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි වුණා නම් පින්කම් කරයි කියලාම සාර්ථක වෙලා නැහැ. පින්කම් වල කීර්තිය තමන්ට ලැබෙන්න පුළුවන්. නමුත් වෙන තමන්ගේ මානසික සුවය තමන්ට ලැබිලා නැහැ. ඒ නිසා පින්කම් කරපු ගාන බලලා ගණන් කළා තමන් සාර්ථකයි කියන්නේ බෑ. තමන් සාර්ථකයි කියලා තමන්ටම බලාගන්නේ කොහොමද? තමන්ගේ හිතට එන මානසික දුක් පීඩා එන්නෙම අඩු වෙන්න ඕන. තමන්ගේ මානසික දුක් පීඩා අඩු වෙනවද කියලා බලන්නේ කොහොමද? තෘෂ්ණාව අඩු වෙන්න ඕන එන්නෙන්න. මාන්නය අඩු වෙන්න ඕන. සක්කාය දිට්ඨිය අඩු වෙන්න ඕන. මෙන්න තමන්ගේ සාර්ථකත්වය බල ලක්ෂණ. මෙන්න මේ මාර්ගය යන්නටයි පින්නතුනි අර දෙවෙනි මාර්ගය විමුක්ති මාර්ග විමුක්තිගාමී මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළේ. හැබැයි පින්නතුනි අර සර්ගගාමී මාර්ගය බොහෝ තැන්වල දේශනා කරනවා. එතෙමිට බුදුදහම විතරක් නෙවෙයි. බොහෝ දෙනෙක් දන්නේ මේ සර්ගගාමී මාර්ගය විතරයි බුදුදහම විස්තර කළේ කියන්නේ කියලා. ඒ නිසා තමයි සමහර අය කියන්නේ පන්සලේ කොල් කෝවිලේ පල්ලියේ දැල්වෙන එකම පහනයි කියලානේ. පින්නතුනි සර්ගගාමී මාර්ගයේදී පහන සමාන වෙන බලුවන්. හැබැයි පින්නතුනි විමුක්ති මාර්ගයේ වෙනකොට පහන වෙනස් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. බොහෝ දෙනෙක් කියන්නේ හැම ආගමෙම එකයි. ඉතින් හොඳ දෙයක් නේ කියන්නේ කියලා ඉන්නේ. අපේ බෞද්ධයනුත් එහෙම තමයි කියන්නේ නේ. ඒ පින්නතුනි අර සර්ගගාමී මාර්ගයේ විතරක් දන්නේ තමයි එහෙම කියන්නේ. නමුත් විමුක්ති මාර්ගයට එනකොට පින්නතුනේ සම්පූර්ණයෙන්ම මේක පටිසෝතගාමී ධමයක්. මේක උඩුගම් බලා යන ධමයක්. අන්න ඒ උඩුගම් බලා යනවා කියලා කියන්නේ පින්නතුනේ මොකද්ද? ලෝකයන්ට ඔක්කොම දෙනා විස්තර කරන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයේ තිබුණා. අපි මරණයට පස් වුණත් ලෝකේ ඉතුරු වෙනවා කියලා. දැන් මෙතන පිළිම වහන්සේ තියෙනවා නම් මම මේක බලන්න කලිනුත් මේක තිබ්බා මම මෙහෙම ඔලුව ගත්තට පස්සේ මේක ඉතුරු වෙනවා කියන එක. ওই දර්ශනය තමයි පින්නතුනි ලෝකේ යම්තාක් ආගම් තියෙනවා නම් දර්ශන තියෙනවා නම් ඉගැන්වීම් තියෙනවා නම් විද්වතුන් ඉන්නවා නම් විද්‍යාවන් තියෙනවා නම් හැම තැනදීම විස්තර කරන්නේ මෙන්න මේ සත්‍යය. අපි ඉපදෙන්න කලින් අපි යමක් දකින්න අහන්න කලින් ලෝකේ තිබුණා. අපි ඒක අනිත් පැත්තට ගියත් ඒක ඉතුරු වෙනවා කියන කාරණේ. හරියට උදාහරණයකට කිව්වොත් දැන් මේ පිනතුණු උදේ කණ්ණාඩි ළඟට ගිහිල්ලා න්යාවෙනේ. එද්දිනේ. ඔව් ඔක්කොම අය ගිහිල්ලා නැති නැතුව ඇත්ත ඇති. සමහර අපි ගියා කියමු. අපි ඉපදෙන්න කලින් ලෝකේ තිබ්බා කියන එක හරියට අපි කණ්ණාඩි ළඟට යන්න කලින් රූපේ තිබුණා. මං දැන් මෙහි ආවත් තාම කණ්ණාඩි රූපේ තියෙන මං හවසට යනකොට ওই පේන්නේ අර තිබ්බ එක තමයි කියන්නේ. අන්න එහෙම හිතන විදිය වගේ. ඒ නිසා පින්වතුනි බුදුදහමෙන් කියන සැබෑ සත්‍ය මෙන්න මේක තමයි පින්වතුනි බුදුදහම ස්පිරිට් එක. මෙන්න මේක අහනකට කියනවා සවනානුත්තරිය කියලා. අහන දේවල් වලින් උතුම්ම දේ මෙන්න මේක. වෙනේවට සවනානුත්තරිය කියලා කියන්නේ අනුත්තරිය ධර්ම හයක් ගැන බුදුදහමේ කියන අංගුත්තර නිකායේ. අනුත්තරිය කියලා සූත්‍රයක් තියෙනවා. සවනානුත්තරිය, දසනානුත්තරියම කියන අනුත්තරිය කරණ හයක් තියෙනවා. ඒ කාරණාවෙන් එකක් තමයි සවනානුත්තරිය කියන එක. සවනානුත්තරිය කියන්නේ මෙන්න මේ බුදුදහමට විතරක් ආවේනික වෙච්ච බුදුවරයෙක් විතරක් දේශනා කරන වෙනත් කිසිදු කෙනෙකුට බුදුවරයෙකුගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් නොසා තමන්ගෙම ඥාණයෙන් තේරුම් ගන්න බැරි කාරණයක් බුදුදහම තුල දේශනා කරනවා. ඒකට තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒකට තමයි හේතුඵල ධර්ම කියලා කියන්නේ. ඒකට තමයි ආර්ය න්‍යාය කියලා කියන්නේ. ඒකට තමයි ඉදපච්චතාවය කියලා කියන්නේ. මේක නම් වලින් කියලා බුදුදහමේ කියනවා. ඒකෙන් කියන්නේ මොකද පින්නතුනි? අපේ කණ්ණාඩි ළඟට යනකොටම රූපේ නිර්මාණය වෙනවා. එතනින් අයින් වෙනකොට මේක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණයයි. ඒකෙන් කියන්නේ නැවත අපට රූපය බලන්න බෑ කියලා. නැවත ඒ හේතු දෙක තිබුණොතින් නැවත රූපය බලන්න පුළුවන්. නැවත කණ්ණාඩි ළඟට ගියොතින් ලයිට් එහෙම තියෙනවා නම් බලන්න පුළුවන්. කරුවල නම් බෑ බලන්න. දැන් මෙතන සම්පූර්ණ කරුවල වෙලාවක් නම් ලයිට් එක ඔෆ් කළා නම් මේ ලස්සන මොකද නැහැ. ඇස් දෙක තිබ්බට බලන්න බෑ. ඒ නිසා මේ ලස්සන පින්නතුනේ ඇහැ ලස්සනක් හා රූපේ ලස්සනක් නැති වෙයි. මේ හේතු ගානක එකතුවක් ආලෝකයාදී කාරණා රාශියක් එකතු වෙලා ඒ අතරින් මේ මොහොතේ මගේ විඥාණය ඇතුළු මේ පංච උපාදාන ස්කන්ධයම මේ මොහොතේ නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් හැටියටයි මේ රූපයක් පේනවනම් පේන්නේ, ශබ්දයක් ඇහෙන්නේ, ගඳ සුවඳක් දැනෙන්නේ. මේ ඉන්ද්‍රිය හයේම තියෙන අත්දැකීම තමයි පංච උපාදාන ස්කන්ධේ හට ගැනීම කියන එක. අපි යමක් ගැන බලනකොට, දකිනකොට, අහනකොට, ගඳ සුවඳ දකිනකොට, රස දැනෙනකොට, ඇඟේ ස්පර්ශයෙන් දැනනකොට, මනසට අරමුණක් එනකොට මේ මොන ඉන්ද්‍රියකින් පින්නතුනි අවබෝධයක් ලැබුණත් එක විටක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ පින්නතුනි අපි වම් පුදුම ප්‍රශ්නයක් නේ. දැන් මේ හාමුදුරු දිහා බලාගෙනමනේ අපි බණ අහන්නේ කියලා හිතෙන්නේ. මේ හාමුදුරු දිහා බලාගෙන බණත් අහනවා, මේ පහසක් දැනෙනවා, කටේ මොන හරි ඇත්තන ඒකක් දැනෙනවා, ගෙදර මොන හරි හිතිතා මේ ඔක්කොම එකට යනවා කියලා හිතෙන්නේ නේ. නමුත් පින්නතුනි මේ ඉන්ද්‍රිය හයේ තියෙන වේගවත් බව නිසා තමයි අපට ඒක නොදැනෙන්නේ. අපට එහෙම හිතෙන්නේ එක වෙලාවක පින්නතුනි එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අනිත් ඉන්ද්‍රිය ටික ඔක්කොම එවලට නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. නමුත් එක ළඟ තියෙන බල්බ් හයක් නිවෙමින් පත්වෙමින් එකිනෙකට තියෙනකොට අපට වේගයෙන් පත්වෙනවා කියනකොට අපට පේන්නේ මේ හයම බල්බ් හයම එකට පත්වෙනවා වගේ අපට පේනවා. ඒ වගේ තමයි අපේ මේ ආයතන හයම වේගවත් බව වැඩි නිසා අපට පේන්නේ හයම එක විට ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් පින්නතුනි එක විටක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ මොන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වුණත් ඒ ඉන්ද්‍රියෙන් අපට අවබෝධයක් ලැබෙනකොට ඒ ලැබෙනවා කියන්නේ පහක එකතුවක් කියන එක. මොකද්ද පහ කියලා කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප කියන්නේ භෞතික දේ, පේන දෙයක් වෙන්න පුළුවන්. ඇතැම් විට මේ වගේ පේන දේ විතරක් නෙවෙයි උපාදාය රූප කියලා තව තියෙනවා. ධර්ම පරියාපන්න රූප කියලා මනසත් එක්ක යන රූප, ඒ රූපත් එක්ක තමයි මේක එකතු වෙන්නේ. දැන් මේ පේන මගේ භෞතික ශරීරය සතර මහා භූත රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. දැන් මේ රූපේ නවන්න පුළුවන් නම් මෙලෙග් ගතිය තියෙනවා, ඒවට කියන උපාදාය රූප කියලා. ඒතර මේ වගේ එකතු වෙන තමයි රූපස් ඡන්දය හැදෙන්නේ. ඊට පස්සේ වේදනා කියලා තියෙනවා, සැප දුක් ආදී වේදනා ලැබෙනවා, සංඥා ලැබෙනවා, සංඛාර විඤ්ඤාණ. මේ පහ ක්ෂණිකව හට ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි රූපයක් පේන්නේ, ශබ්දයක් ඇහෙන මේ හැම දෙයක්ම වෙන්නේ. ඒ වෙන හැම මොහොතකම පිනතුණි පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේකට බුදුහාමරංගේ වචන වලින් කියන්නේ අවුත්වා සම්බුතං පුත්වා නබවසිති කියලා. පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක තමයි සාමාන්‍ය ලක්ෂණය. නමුත් පින්නතුනි පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණත් නිරුද්ධුණාට පස්සේ පින්නතුනි මොකද වෙන්නේ? අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතන්නේ තාම ඒව හැම තියේ කියලා. ඒ නිසා දැනපුවා ඉන්නවා, අපේ ගහපුවා ඉන්නවා, හොඳ කියපුවා ඉන්නවා, ලස්සනයි ඉන්නවා, ඉස්කෝලේ ගියා ඔක්කොම අපේ ෆයිල් වල ඉන්නවා. ෆයිල් ඔක්කොම යට ගිහිල්ලා තියෙනවා. ඕන වෙලාවක නිින්දෙදි තමයි ෆයිල් ඕපන් කරන්නේ. ඔක්කොම ටික බැනපුවා අය උදව් කරපයි, ඔක්කොම ටික එක ලයින් එකට ඔක්කොම ටික කියන ගන්නවා. පොඩි කාලේ උදව් කරපයි ඉස්කෝලේ ගිහපු යාළුවා, කැමැති කෑම, ගෙදර, තමන්ගේ සුරතලා, අම්මා, ඔක්කොම ටික, තමන්ගේ ඇඳුම් පැළඳුම් ඔක්කොම ටික එක ලයින් එකට ඔක්කොම හීනේ තියෙනවා. මිය ගිහිපයවත් පින්නතුනේ ෆයිල් වල ඩිලීට් වෙලා නැහැ. ඔක්කොම ෆයිල් ටික තියෙන ඕන වෙලාවක ඇදලා ගන්න පුළුවන් ඒ ටික. යට ගිහිල්ලා තියෙනවා. මනසේ හැකියාවක් තමයි සතිගෙන සයිසිකේ ඔක්කොම ඕනෙලක ගන්න පුළුවන්. ගන්නකොටම අපි හිතන් ඉන්නේ ඒක ස්ථාවර දෙයක් කියලා. ස්ථාවර දෙයක් කියලා ගත්තොත් පින්නතුනේ කියන්නේ අපි නැවත භවයට යන සූදානම් කියන එක. අපට මතක් වෙන්නේ හොඳ දෙයක් නම්, අපට මතක් වෙන්නේ පූජා කරපු මල් ආදිය නම්, දීපු දාන ආදිය නම්, ඒ අය එහෙම ඉන්නවා වගේ කියලා හිතනවා නම් අපි ඒත් එක සුභතියට යන සූදානම්. අපිට ඒ පේන වෙලාවට අනිත් අයට කරපු අඩුපාඩුකම්, හිත්‍රිදීන් එහෙම මෙව පේනවා නම් අකුසල දේවල් ඒත් එකම දැන් පල්ලෙහාට යන සූදානම්. ওই දෙපැත්තට දෝලණය වෙමින් තමයි ඉන්නේ. කොයි මොහොතේද ලොතරැයි අදෙත් දන්නේ. දෙපැත්තට ওই පැත්තෙම තමයි ඉන්නේ. වැඩි පැත්තට යනවා බොහෝ විට. දැන් ආචින්න කර්ම කියන්නේ ඒකයි. වැඩිපුර පුහුණු කරපු පැත්තට යනවා අන්තිමේදී. දැන් අපි හිතන් ඉන්නේ මරණාසන්න මොහොතේ මොකක් හරි කළ ගොඩ යන්න පුළුවන් කියලා නේ. එහෙම බෑ වෙන්නේ. එහෙම කෙටි මාර්ග නැහැ. ආසන කම්ම කියලා එකක් තියෙනවා. මත ආසන කර්මයෙන් බවට පත් වෙන්නේ බොහෝ විට ආචිර්ණ කර්ම විදියට තමයි රෙගියුලරලි කරන කර්ම තමයි අවසාන මොහොතට එන්නේ. ඒ නිසා වැඩිපුරම පුහුණු කරපු එකක් තමයි බොහෝ විට තමගේ මතකයට එන්නේ. එතකොට දැන් අවිජ්ජාපච්චය සංඛාරා කියලා කියන්නේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනින්ජාවි සංඛාර කියලා සංස්කාර කොටස් වලට බෙදෙනවා. පුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ අර අපට අකුසල චේතනා ඇති වෙන දේවල් තාම තියෙයි කියලා හිතන් ඉනවනවා. තමන්ගේ වෙච්ච අඩුපාඩුකම් හිත පරිසුදු කරපු දෙයක් තියෙනකොට මතක් වෙනවනම් ඒ මතක් වෙනකොට වෙන අපුඤ්ඤාවි සංඛාර. ඒකත් තාම තියෙයි කියලා හිතන් ඉන්නේ. ඒ වගේම පුඤ්ඤාවි සංඛාර කියන්නේ හොඳ දේවල්, අපුඤ්ඤාවි සංඛාර කියන්නේ හිත පරිසුදු කරපු අකුසල් වලට, අනින්ජාවි සංඛාර කියන්නේ ධාන ලබාගෙන අරුව පාචර බක්ම විපදෙන්න හේතු වෙන මාස. ඒ තුන් තැනේම ලක්ෂණය තමයි අවිද්‍යා පත්‍ය සංඛාර කියන කාරණය. ඒ කියන්නේ තාම ලෝකේ තියෙනවා, අර තියෙන ලෝකේ ඉපදුනා, ඉපදිච්ච ලෝකේ මේව කළා, තාමේම තියෙනවා කියන එක. එතකොට තමන් පූජා කරපු හොඳ මල් ටිකක් තිබුණා නම් ඒක රුවන්නේ සෑයට පූජා කරපු මල් ටික මතක් වුණොත් දැන් ඒ පැත්තට යන සූදානම් තමයි. මම දේවරු හැම බලාගෙන ඉන්න තමන් පිළිගන්න. පල්ලයට යනකොට ඒත් ඒ වගේ ඒ කට්ටිය ටිකක් තියෙනවා බලාගෙන. යන්න කලින් යන්නම කලින් එනවා, මෙහාට එනවා එකයි යන්නම. ඒ නිසානේ දැන් මරණාසන මොහොතේ කාලයට සමායට බොහොම අපිරිසිදුව ඉඳගෙන ඔක්කොම අර ලෝකෙට යන්න සූදානම් වෙනවා යා. මොකද මලගිය සමහර ඥාති නිසා ඒ පැත්තට එනවා මගට මෙන එකයි යන්න. එක්කන් ඇවිල්ලා සමහරට බලපෑම් තමන්ගේ මානසිකත්වය දුර්වල නම් ශක්තිමත් හොඳ කුසලයක හිටියගෙනට මේක වෙන්නේ නැහැ. මනස දුර්වල නම් දුර්වල වෙනකොටම ආද අර අදෘශ්‍යමාන බලවේග විසින් තමන්ව පාලනය කරනවා. තමන් කැමතුණත් ඇතැමෙන පිරිසිදු වෙන්න සමතින්න බෑ. ඒ විතරක් නෙවෙයි පිනතුනේ සමහරය මරණාසන කාලේ වන විට ඇතැමිට දරුවෝ, මං කලිනුත් මේ කතාව කියලා තියෙනවා, දරුවෝ කෑම ටික අරන් එනවා. එනකොට තාත්තා ගෙදරින් ඇඳයට රින්ගනවා. මෙන්න මම මරන්න එනවා කියලා. පිනතුණිය අර ඇහැට පේන දර්ශනේ සම්පූර්ණ කර්මීසුන් වෙනස් කරලා තියෙනවා. දැන් අපි හිතන් ඉන්නේ මේ තියෙන දේ පේන්නේ කියලා නේනේ. තියෙන දේ තමයි පේන්නේ පිනතුණිය. නමුත් මේ පේන්නේ කර්මයෙන් නිර්මාණය කළ දෙයක් ඇහැට තමයි මේක පේන්නේ. කර්මයෙන් මේ ඇස වෙනස් වුණොතින් මේ පේන සම්පූර්ණ දේවල් ටික වෙනස් වෙනවා. දැන් අපිට මේ බිත්තිය පේන මෙතන යන්න බෑ විදිහට තමයි දැන් මේ ඇස් සකස් වෙලා තියෙන්නේ අපේ කවුරුත් මනස රෝගේ සමාන නිසා. නමුත් මේ ඇස වෙනස් වුණොතින් මේ බිත්තියෙන් එහාට අපිට යන්නත් පුළුවන්. මේ බිත්තියෙන් එහාට අපිට පේනවා. ඒ නිසා කර්මයෙන් තමයි මේ ආයතන ටික සකස් කළ දුන්නේ. කර්මයෙන් සකස් කළ දීපු ආයතන ටික අනුව තමයි දැන් මේ ඉන්නේ. හැබැයි වෙනතින ඕනම වෙලාවක මේක වෙනස් වෙන්න පුළුවන්. හොඳ පැත්තට වෙනස් වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙනස්. හිත දිනු කරවතින් මේ ඔක්කොම ලෝකේ පේන ගන්නවා, සංසත් වෙනුත් පේන ගන්නවා. මීට වඩා වැඩි වේගයකින් අපට වැඩ කරන්න පුළුවන්කම ලැබෙන හිත දිනු නොතින්. හිත පිරිහුනොතින් ඒ වගේම දුක් වෙන පැත්ත බාහිරින් වැඩි වෙනවා. දැන් ඒ නිසා තමයි පින්නතුනි දැන් ලෝසක හාමුදුරුව පින්නපාත යනකොට ඒ කරපු අකුසල නිසා උන්වහන්සේ හිස් පාත්‍රය තරම් පින්නපාත යන්නේ. යනකොට මිනිස්සු එනවා පින්නපාත බෙදන්න. එනකොට පින්නදුනේ නෑට පේන්නේ මේ පාත්‍රය පිරෙලයි කියලා. ඒය ආය අර යනවා. කෑම බෙදන්නේ කවුරුත්. හැමදාම ලෝසකහාඳුරෝ එන හිසටින් එන. පින්නදුනේ කර්ම විපාක දෙන වෙනකොට එක්ක අපේ ඇත්ත වෙනස් කරනවා. නැත්නම් ඒ බාහිරින් වෙනස් කරනවා. ඒක තමයි කර්මයේ ලක්ෂණය. මේක කවුරුත් දෙවි කෙනෙක් කරන දෙයක් නෙවෙයි. මේක ලෝක ධර්මතාවයක්. මේක මෙහෙම අනතුරක් තියෙන නිසා තමයි බුදුරේ අපට ධර්ම දේශනා කළේ. එනිසා පිනතුනි මෙන්න මේ தත්යේ ඉක්මවලා අකුසලයක් ඉක්මවලා කුසලයක් ඉක්මවලා විරාගී ධහමකට විමුක්තිගාමී මාර්ගයේදී මොකද කරන්නේ පිනතුනි? විමුක්තිගාමී මාර්ගයේදී හරියටම මේ ලෝකයේ තුල අපට මොකද වෙන්නේ කියන එක හරියටම අපට නිර්මාණය කළ දෙනවා. දැන් මේ තේන මේ ලබන අත්දැකීම පිනතුනි මේ මොහොතේ ලබන අත්දැකීමක් මේක. ඔබ දැන් මේ අහනවා නම් දැන් මේ පේනවා නම් රූපයක් මේ පේන රූපේ මේ මොහොතේ Tamanta පේන දෙයක්. ඒක කලින් මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි. අර අපි කණ්ණාඩිය ළඟට යනකොටම පේන වගේ. දැන් ඔබ මාව බලනකොටම මේ අලුතෙන් පේන්නේ. දැන් ඇහෙනකොටම අලුත් වචනයක් ඇහෙන්නේ. ඒව තමන්ගේ තියෙන මනසේ සංස්කාරවලට අනුව තමන් ඒවට රූප නිර්මාණය කරගෙන තමන් සැප දුක් විඳිනවා. නමුත් බාහිරින් එක් මුකුත් වෙන්නේ නැහැ. අපේ තියෙන ආකල්පවලට අනුව අපේ තියෙන දැක්ම වෙනස් වෙන්න බාහිරින් එන දුක් ටික වැඩි, දුක් ටික අඩු වෙනවා. අපේ නිවැරදි ලෙසට අපේ චින්තනය වෙනස් වුණොතින් කොහොමද වෙනස් කරගන්නේ කියන එකයි බුදුදහමේ මේ තුල කියන්නේ පිනතුනි. අභිඥා සූත්‍රය අද අපි විශේෂයෙන්ම මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අභිඥා සූත්‍රය. අභිඥා සූත්‍රය දැක්කනවා මෙන්න මේ විමුක්තිගාමී මාර්ගයේ පිනතුනි. විමුක්තිගාමී මාර්ගය කියලා කියන්නේ මොකද්ද පිනුතුනි මේකේක දැනග සඳහන් වෙනවා ඡේදක ඒක මේ පිනුතුන පස්සේ කියවලා බලන්න පුළුවන් බුදුහාමුදුරුවෝ සඳහන් කරන ලෝකේ බුද්ධිමත් කෙනෙක් ඉන්නවා නම් ඔබ වඩාත්ම බුද්ධිමත් නම් ඒ බුද්ධිමත් කෙනා අවබෝධ කළගත යුතු කාරණයක් තියෙනවා බුද්ධියෙන් ඒ බුද්ධිමත් කෙනා දුරු කළ යුතු කාරණයක් තියෙනවා ඒ බුද්ධිමත් කෙනා වැඩි යුතු කාරණයක් තියෙනවා ඒ බුද්ධිමත් කෙනා සාක්ෂාත් කළ යුතු කාරණයක් තියෙනවා පින්නදනි බුද්ධිමත් කෙනෙක් නම් දැන් අපි හිතනවා ලෝකියම් කිසි විශේෂ ධාරාවකින් උපාධියක් ගන්න එක මාස්ටර් ඩිග්‍රියක් ගන්න එක ડોක්ටරේට් එකක් ගන්න එක මේක තමයි සාමාන්‍යයෙන් අපි ලෝකයේ දැනුම කියලා හිතන්නේ. නමුත් පින්නතුනි බුදුදහමේ හැටියට ඉහෙළම දැනුම හැටියට සලකන්නේ මොකද්ද? ඉහෙළම දැනුම හැටියට සලකන්නේ පින්න අධ්‍යාපනයේ ඉහෙළම දැනුම. ඉහෙළම සර්ටිෆිකේට් එක බුදුදහමෙන් දෙන්නේ මොකටද? කුමක් දැනගත්තොත්ද? බුදුදහමේ පින්නතුනි පංච උපාදානස්කන්ධය දැනගත්තොත්. වෙනත් විදිහකින් කියවනත් පින්නතුනි ආර්ය සත්‍ය හතරේ චතුරාර්ය සත්‍යෙහි පළවෙනි දුක්ඛ සත්‍ය දැනගන්න එක. දුක්ඛ සත්‍යය බුද්ධිමත් කෙනේ තමන්ගේ බුද්ධියෙන් දැනගත යුතු ඉහළම දෙයක් ලෝකේ තියෙනවා නම් ඒ තමයි පංච උපාදාන ස්කන්ධය දැන ගැනීම. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ධම්මචක්ක සූත්‍රයේදී ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා ආදී ඇවිල්ලා අන්තිමටම දේශනා කළේ කොහොමද? සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ කියලා. පින්නතුනි අපට ජීවිතේ යම්තා අත්දැකීමක් තියෙනවා නම් ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා මේ ඉන්ද්‍රියන් හයෙන්ම යම්කිසි දැනුමක් අපට තියෙනවා නම් ඒ දැනුම කියන්නේ මොකද්ද පින්නතුනි? මෙන්න මේ පහ. මේ පහ හටගත්ත නිරුද්ධ වුණා. නමුත් නිරුද්ධ වුණත් පින්නතුනි තාම ඒක මතක් කරනකොටම ආයෙ පේනවා. අන්න ඒ පේන ගතිය නැවත ස්ථිර දෙයක් හැටියට පේන ගතිය අඩු කිරීම ඒකේ රළු ගතිය අඩු කිරීම තමයි මේ අවබෝධයෙන් කරන්නේ. එතකොට යමක් හිතෙනකොටම තමන් දැනගන්න ඕනේ මේ සැබෑ සිද්ධිය නෙවෙයි මේ දැන් මේ මොහොතේ අලුතෙන්ම හටගත්ත කියන එක. ඒක ස්ථිර දෙයක් කියලා හිතුවොත් එතෙන්ට ගිහිල්ලා ඒ දුක් එක විඳිනවා එහෙමම. පින්නතුනි මේක මහා බරක් මේකට කියනවා බාර කියලා. බුදුදහමේ බාර කියන්නේ මේකට. පින්නතුනි සංයුතනිකයි කියනවා බාර කියලා සූත්‍රයක්. බාර කියන්නේ මෙන්න මේක. පංච උපාදානස්කන්ධය තමයි බාර කියලා කියන්නේ. එන්න එන්නම පින්නතුනි අපි හුඟාකා ජීවත් වුණා කියන්නේ මොකද්ද? ජීවත් වුණා කියන්නේ මේ ෆයිල් ඕපන් කරගත්තු එක තමයි. ඒව මේ ඩිලීට් වෙන දුන්නේ ඔක්කොම තාම තියාගෙන යට ගහලා තියෙන ඕනෙලාගේ ඇදලා ගන්නවා. කවුරු හරි හම්බෙච්ච ගමන් මට ඔයාව කරපු කෙනා දැන් ඔය එන්නේ කියන්නේ. ඔය ඊට පස්සේ ඒ ෆයිල් එක දැන් අමතක කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා අමතක කිරීම නෙවෙයි මේ කියන්නේ පින්නතුනි ඒක මතක් වෙනකොටම තමන් ඉතාම සියුම් නෝනක් තියෙනට ඕන මේ ඒ සැබෑ සිද්ධිය නෙවෙයි තමන්ගේ මනසම තමන්ගේ මයින්ඩ් එකම තමන් දැන් මේ රීඩ් කරනවා කියලා. එතකොට අන්න ඒක ඇති වෙන විදිහට තමයි මේ පහ හැම මොහොතෙම මේ පහට ගන්නව නිරුද්ධ වෙනවා හට ගන්නව නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින වාරගාන වැඩවීම තමයි පිනුතුනි බුදුදහමෙහි IQ වෙලා කියලා කියන්නේ. IQ කියන්නේ ඉන්ටෙලිජන්ස් කෝෂන්ට් කියලා කියන්නේ. මේක බලන්න දවසට විනාඩියක් පුළුවන් නම් පිනුතුනි ඔබ විශ්වාස කරන්න ඔබ ලෝකයේ ඉහළම විද්‍යාඥයෙක් වඩා ඔබ IQ එක වැඩි කෙනෙක්. අයින්ස්ටයින්ට වඩා ඔබ ඇතමිට බුද්ධි සාපල්‍යතාවය බුද්ධි ඵලයේ වැඩි කෙනෙක් ඔබ. ඇයි ඒකට හේතුව? මෙහෙම හිතන මොහොතක් පාසා පිනතුනේ තමන් ඒ මොහොතේ දුක් ටිකෙන් නිදහස් වෙලා ඉන්නේ. මෙන්න මෙහි මානසිකත්වයක ඉන්නවා නම් පිනතුනේ මේ මොහොතේ ලෝකයේ ඉහළම කරදරේ තමන්ට වෙන්න පුළුවන් ඉහළම වාසිය වුණත් තමන්ට කිසිදු දුකක් ඇති වෙන විදිහට ඉන්න පුළුවන්. දැන් මෙහෙම සිද්ධිය ගැන බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. මේ පිනතුනේ අපි මුල් කාලේ සඳහන් කළයි සිද්ධිය ගැන. බන්දුල මල්ලිකාව ගැන. අර බන්දුල මල්ලිකාව දානේ බෙදමින් ඉන්නකොට අර දූතෙක් ඇවිල්ලා අර ලියුමක් දුන්නේ. ඒ ලියුම බලලා පින්නතුනේ ලියුමක් තියෙනේ තියන්නේ දානේ බෙදමින් හිටියේ සාමාන්‍ය විදිහට. ලියුමේ මොකද මේ කියලා තියෙන්නේ? ලියුමේ කියන්නේ ඔහුගේ ස්වාමිය බන්දුල සේනාධිපති ඔහු හමුදා ප්‍රධානී. බන්දුල සේනාධිපතියයි ඇයට ඉති දරුවෝ 16 දෙනෙක් කොහේට වඩා වැඩි ගණක් ඉන්න නියුල්ලු දරුවන් හුඟක් ඉඳලා තියෙන්නේ ඒ දරුවෝ ටික ඔක්කොමයි යුද්ධයේදී මරණයට පත් වුණා කියලා ගන්න. ඒ පුවත බැලුවා බලනහා හොඳයි කියන බැලුවා සියාගත්ත දානෙම දෙන්න හිටියා. පින්නතුනි බලන්න ඔබට ඔබේ ගෙදර ටික ඔක්කොම ටික විනාශ වෙලා දරුවෝ ටිකත් එහෙම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. අපි කවදා හරි වෙනවනේ අනිවාර්යෙන්ම ඔක ඉතින් හැමදාම තියෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙච්ච වෙලාවක අපි කොච්චරනම් ශක්තිමත්ද මේක දරාගන්න. ශක්තිමත් එහෙම කෙසේ වෙතත් පින්නතුනි කෙලින් හිට ගන්නත් බැරි වෙනවනේ. කලන්තය ඇදලා වැටෙනවා හැමමනේ. පින්නතුනි මේ බඳුල මල්ලිකාව අභිමානවත් හිටගෙන දානෙ බෙදුවා පින්නතුනි. මේ දහම් ලැබෙන්නේ. ඒ කියන්නේ මේ හරියට ස්කන්ධ නිරෝධයට හරියට හිත තිබ්බොත් ස්කන්ධ පංචකය කියලා කියනවා ආයතන නිරෝධය කියනවා නාම රූප ගැඹුරු වචන වලින් මේවා කියනවා වෙනත් දෙකින් පොතු මේ අධ්‍යක්ෂම පිණුතුනි ඒ දැකපු දේ ඒ ආපු දේ ඒ මොහොතෙන් ඇති වෙලා නිරුද්ධ වෙනවා කියන කාරණය තමයි මේ කියන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් මේවා අමතක කළ ඉන්නද කියලා. පිණුතුනි අපි අපේ මිය ගිහිපු ඥාතිවරයෙක් ගැන හිතනකොට ඇතමිට ඒක නම් මිය ගිහිල්ලා ඉන්නේ. නමුත් පින්නතුනේ ඒක නැගෙන හිතනකොට ඇත්තෙන්ම ඒක නම් මිය ගිහිල්ලද? ඒක නම් මිය ගිහිල්ල නැහැ පින්නතුනේ. ඔබගේ මිය ගිහිපු ළඟම ඥාතිය බලන්න. මතක් කරලා බලන්න. ඔබේ ආච්චි වෙන්න පුළුවන්, සීයේ වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්. එයා මතක් වෙනකොටම ඔබට මොකද්ද මතක් වෙන්නේ? එයා ඔබත් එක්ක කතා කරපු හැටි, උදව් කරපු හැටි, ගමන් ගියපු හැටි, කෑම දීපු හැටිනේ. ඒතකොට මිය ගිහිල්ලද එයා? එයා මැරිලා නැහැ. යම් කෙනෙක් මිය ගිහිලා කියලා කියන්නේ ඇත්තටම බුදුදහමේ විදිහට ඔබ බුදුදහම බුදුහාඳුරන්ගේ දහම පිළිපදිනවා නම් ඇත්තටම ඔබ විශ්වාස කරනවා නම් කෙනෙක් මිය ගිහිලා කියලා කියන්නේ ඒ කෙනා ගැන සිහි නොකරන හැම වෙලාවෙම ඒ කෙනා ඔබේ අත්දැකීම තුළ මිය ගිහිලා ඉන්නේ. යම් කෙනෙක් සිහි කරන්න පුළුවන් නම් දැන් සමහර අය බලන්නේ ඉස්කෝලේ කාලේ ගිහිලා සම්පූර්ණයෙන්ම අමතක වෙලා දැන් තියෙනවා. සමහර අය යාළු වෙනවනේ දැන් පන්ති ඇතුළේ පොඩි කාලේ 9 30 40 හිටියවෙන්න පුළුවන්. සමහරලා නෑ කොහොමවත් මතකේ නෑනේ. හැබැයි මට මට නම් මතකයි. මං ඒ පන්තියේ ළමයි අපේ පන්තියේ ළමයි 48 දෙනෙක් ඇතුළේ හිටියා. මම විටින් විට සාමාන්‍ය සතියකට දෙකක් ඒ ළමයි නම් ටික පිළිවෙලින් මට කියන්න පුළුවන්. තාම ඒ ළමයින්ගේ මතකයේ තියෙන ඇතැම් විට මාසයකට වස් දෙකක් ඒ හැම ළමයිම මම මතක් කරනවා. ඒ කියන්නේ මට මතක් කරගන්න පුළුවන් නම වාසගමත් එක්කම. තින්නතුනි එහෙම මතක් කරනව නෑ. ඒ සමහරලා මම මැරුණා. සාන දුර වලින් මැරුණා ඒ කලබල කාලෙදී. නමුත් ඒ උනත් ඒ කට්ටිය සිහි කරනකොට පින්නතුනි සිහි කරන්න පුළුවන් නම් ඒ සිහි කරන මොහොතේ එයා මිය ගිහිලා නැහැ. ඒ සිහි කරන්නේ දැන් බලන්න දැන් ඉන්න කෙනෙකුයි මිය ගිහපු කෙනෙකුයි කියලා දෙන්නේ බලන්න. දැන් තමන්ගෙන් ඈත ඉන කෙනෙක් කියලා කියමු. ඒ සිහි කරනකොට පින්නතුනි ඒ දෙන්නාගේම අපට මොකද්ද මතක් වෙන්නේ? දෙන්නාම ඉන්න කාලේ කරන ක්‍රියාවක් නෙමෙයි අපි දැකපු වෙලාවේ කරපු ක්‍රියාවක් නෙමෙයි. යෑඳන් හිට බැඳුම වෙන්න පුළුවන්, අපට උදව් කරපු වෙන්න පුළුවන්, අපට බැනපු දේ වෙන්න පුළුවන්. ඒ දේ අපට මතක දෙන්නේ. එතකොට ඇත්තටම ඒ දේ සිහි කරනවා නම් අපිට සිහි කරන්න පුළුවන් නම් එයා මිය ගිහිල්ලා නැහැ ඇත්තෙම. අපි සිහි නොකරනනම් තමයි මිය ගිහිල්ලා කියලා කියන්නේ. එතකොට මෙන්න මේක තමයි පින්නතුනි. හැබැයි අපි ඒක අවිද්‍යාවෙන් සිහි කරෝතින් අපි අතීතය තුල ජීවත් වෙනවා. එයා උදව් කරපු කෙනෙක් නම් එයාත් ඒක ඇලෙනවා. යා තමන් අකමැති දෙයක් කරා නම් ගැටෙනවා. බුදුදහමෙන් කියන්නේ පින්නතුනි යමක් සිහි වෙද්දී සහ යමක් තුල මේ වර්තමානයේ තමන්ට ඉන්ද්‍රිය ඥානෙන් ලැබෙද්දී ඒ ලැබෙන වෙලාවේදී පින්නතුනි දැන් මේ හටගත්තේ පංචබන සංදියක් නේද? ඒක හටගෙන ඒ මොහොතේම නිරුදුනා නේද කියලා මෙන්න මේ දකින අවබෝධය වැඩි නම් අන්න ඒ කෙනා පින්නතුනි බෞද්ධ අධ්‍යාපන විදියට එයා ඉහළම අධ්‍යාපනය තුළ ඉන්නේ. සාමාන්‍ය කිව්ව උදාහරණේ ඒ සමගියේ සාමාන්‍ය සාමාන්‍යයේ පන්තිේට යාළුවෙක් හිටන්න හොඳයි. හිතන එක ප්‍රශ්නයක් නෑ. නමුත් හිතලා ඒකේ ඇලිලා ඉඳපත් කියන එක තමයි ඔව් හිතනකොට ඇත්තෙන් අපට සාමාන්‍ය ඉතින් මම සිහි කරන්නේ ඉතින් අවිද්‍යාවෙන්ම තමයි ඉන්නේ හරි. හැබැයි වෙනතුනේ අපි දක්ෂ වෙන්න ඕන. නෑ හිතන්නේ නෑ කියලා නෙවෙයි. හිතනකොට දැන් මේ සිහි කරන්නේ මනසේ කියන එක දැනගන්න ඕන. දැන් යා සෙල්ලම් කරනකොට යා වේගෙන් දුවපු කෙනේ නම් මට මතක නෑ වේගෙන් දුවපු කෙනෙක් කියලා. දැන් මේ සිහි කරන්නේ ඒ සිද්ධිය නෙවෙයි. දැන් මේ මනසේ කියන එක දැනගන්න ඕන. දැන් ඒ වේගෙම දුවපු ළමයා දැන් මහනෙල ඉන්නේ. දැන් ඒ වේගෙන් දුවන්නේ නෑ යා. නේ මං අගෙම තව ළමයෙක් මහනෙල. යා හිතටම වේගෙන් දුවන කෙනෙක්. මන්තරම නෙවෙයි මේ නමුත් වෙනුත් නෑ. ඒ මතක් වෙනකොටම තමන් දැනගන්න ඕන එයා දැන් මේ සීකරණේ තමන්ගේ මනසේ කියලා තමන් දැක් වෙනවා. අමතක කරන්න කියලා නෑ. අපි නිතරම සඳහන් කරන්නේ සතිය දියුණු වෙන්න සතර සතිපට්ඨානේ වැඩෙන්න ලක්ෂණය තමයි මතකය වැඩි වෙන්න ඕන. සාමාන්‍ය මතකය නෙවෙයි. ඉහළට මනස පිරිසිදු වෙනකොට සමතෙන් දියුණු වෙනකොට මෞගුසේ හිටිය කාලයක් මතක් කරගන්න පුළුවන්. මෞගුසේතරක් නෙවෙයි රහතන් වහන්සේනට අපි නිතරම කියන අභිඥාලාදී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපසට සිහි කරන්න පුළුවන් කියලා. නමුත් සිහි කරනකොටම ධර්ම දැන් මේ අතීත සිද්ධිය නෙවෙයි දැන් මේ මනසයි තමන්ගේ මයින්ඩ් එකයි රීඩ් කරන්නේ කියන එක තමන් දැනවත් ඉන්නේ. නිතරම සතියෙන් ඉන්නේ. ඒ නිසා තමයි සතිය දිනු කරන යංශි වෙලාවක බුදුහාරු දේශනා කරනවා සතියේ වැදගත්කම සකේ පෙට්ටිකේ විශේෂ චරිත කියලා තමන්ගේ පියාගේ විශේෂ වාසය කිරීමක් කියලා කියන්නේ. Living in the father's field, father's land. පියාගේ කුඹුරේ පියාගේ ඉඩමේ ඉන්නවා නම් අපට අනුසුරක් වෙන්නේ නැහැ. තාත්තා ඔක්කොම බලාගෙන ඉන්නේ. අන්නේ තාත්තගේ කුඹුරේ තාත්තගේ ඉඩමේ ඉන්නවා වගේ සතර සතිපට්ඨානේ තුල ඉන්නවා නම් එවිට මායාට අපෝ තේන්නේ නැහැ. අපට මායාව තේනවා. යම්කිසි වෙලාවක අපි සතිපට්ඨානෙන් දුරස් වුණා නම් අපි අවිද්‍යාව තුල නම් ඉන්නේ අසිහියෙන් නම් ඉන්නේ වෙලාවට ඉන්නේ අපි මායාගේ සීල් දෙකේ ඉන්නේ මායාගේ ලෑන්ඩ් එකේ ඉන්නේ. එතකොට එයාට ඕන දෙයක් කරන්න ඕන එයාට අපිව පේනවා අපට යාව පේන්නේ නැහැ. එනිසා බුදුදහමේ කරන්නේ මොකද්ද? මෙන්න මේ පিত্রු විශේෂෙහි පියාගේ ශේත්‍රේ පියාගේ සීල් දෙකේ ඉන්න ගතිය වැඩි කර කර සතර සතිපට්ඨානෙ තුල ඉන්න වෙලාව වැඩි කර කර තමන් ආධ්‍යාත්මික ශක්තිමත් කිරීමයි කරන්නේ. එහෙම කරන්න පිනතුනි තමන්ට බාහිරින් එන කෙලෙස් වලින් එන අනතුර එන්නෙම අඩු වෙනවා. අඩුවෙල පිනතුනි යම්කිසි දවසක එනවා තමන් සම්පූර්ණයෙන්ම දියක් දකිනකොටම ඒ මොහොතෙම ඒ ඇතිවන Nirodha දකින්න පුළුවන් මනසට හුරු වෙනවා. ඒක තමයි පිනතුනි ඒක සඳහා අනිත් ධර්මතා ටික අපි සම්පූර්ණ කරන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. දකින්න අහන කියන දේවල් වලදී බොහොම සංවෘතිලිව අපි ඉන්න ඕන. අනිත්‍ය කලබල වුණාට අපේච්චර කලබල වෙන්න හොඳ නැහැ. ඒ වගේම ආහාරය ළඟදී සංවර වෙන්න ඕන. ආහාරයේ භෝජනයේ මත්තන් යුතතාවය. කෑම ළඟදී ටිකක් ඉතින් ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන. එතන ගියාට පස්සේ තමයි හුඟක් වෙලාට මාර්යාගේ ෆීල්ඩ් එකේ ඉන්නේ. ඔව්. එතෙන්ට ගියාම පරිස්සම් වෙන්න ඕන. ඊට පස්සේ නිින්ද ආහාර පාලනය, ඉන්ද්‍රිය සංවරය මෙන්න මේ කරුණ පිනුතුනි තාම වැදගත් වෙන අපට මේ ගමන් මාගේ යන්නේ. ඊට බුදුහාම දේශනා කරන අභිඥා සූත්‍රයේදී බුද්ධිමත් කෙනෙක් නම් ඔබ බුද්ධිමත් නම් ඔබේ උපාධියෙන් ඔබේ මාස්ටර් ඩිග්‍රියෙන් ඔබේ ડોක්ටරේට් එකෙන් ඔබේ රැකියාවෙන් බුද්ධිමත්කම බලන්න බෑ බුදුදහම විදියට. බලන්නේ කොහොමද? බලන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය වැඩි නම් එන්න. අන්න ඒකෙන් තමයි බුදුදහම এডুকেෂන් එක බලන්නේ. චතුරාර්ය සත්‍ය මේකක් විතරයි. එකක් තේරුම් ගත්තු පමණට අනිත් තුනක් තේරුම් ගත වෙනවා. දුක තේරුම් ගත්ත නම් දුක තේරුම් ගත්තු ප්‍රමාණයට තෘෂ්ණාවෙන් දුර වුණා. කණ්ණාඩි ළඟට යනකොටම රූපේ එවලේ නිර්මාණය වුණේ කියලා දැක්කොත් රූපය අල්ලගෙන කණ්ණාඩි අල්ලන්නේ නැහැ. ඈ රූපේ පුයර ගන්න මේ කණ්ණාඩි පුයර ගන්නෑ. ඈ රූපේ එතනින් යනකොටම රූපේ තුරුණා කියලා දුක් වෙන්නේ නැහැ. පින්නතින අර අවබෝධයත් එක්කම සම්පූර්ණ මේ දුක් ටික අඩු වෙනවා. මෙන්න මේ අවබෝධයත් එක්ක මේකට තෘෂ්ණාවයකට තියෙන ආශාවයක අල්ලගන්න යන ගතිය අඩු වෙනවා. ඒකෙන් කියන්නේ රූප නොබල ඉන්න කියලා. දැන් මේ පින්නතුන කණ්ණාඩි ළඟට යනකොටම රූපේ නැති වුණා කියලා අනේ මන්නම් ආයේ කණ්ණාඩි ළඟට යන්නෙම නැහැ කියලා ඉන්නවද? කී වතාවක් යනවද නේ? ඔය සමහරවිට දැන් අපි පොඩි කාලේම කණ්ණාඩිය ළඟම තියාගෙන ඉන්නේ. පින්නතුනි ඒක තමයි හැටි. නමුත් කොච්චර අපි දන්නව කොහොම වුණත් අපි තව තවත් කණ්ණාඩි ළඟට යනවා. යන්නේ ඒ එවලට නිර්මාණය වෙන රූපය බලන්න යන්නේ. කලින් තිමිති රූපයක් බලන්න එවේ අපි යන්නේ. ඒ අත්දැකීමම ඒ අවබෝධයම ඒ නුවණම අපට කියන තෝන රූපයක් දකිනකොට සබ්දයක් අහනකොට මේ ඉන්ද්‍රිය තුලත් උනේ මේක කියලා දකිනකොටම පිනතුනි දකින්න බාහිරට ඇදෙන ගතිය බාහිර දේ හොයාගෙන යන ගතිය එන්නෙම අඩු වෙනවා. ඒක කියන්නේ මේ දරුවන්ට සලකන්න යන්න එපා අම්ම බලන්න යන්න එපා ඉස්කෝලේ ඒව නෙමෙයි මේ කියන්නේ. පරදා තේරුම් ගන්න එපා. ඒව දැනටත් වඩා හොඳට කරන්න ඊට පස්සේ. දැන් කරන්නේ කන්න ටිකක් දෙන එක ඉස්කෝලේ යන ගැරි කරේ නේ. ඊට පස්සේ භාවනාත් කරනවා යාට. ඒත් එකම භාවනා කරනවා ඊට පස්සේ. මේ දර්ශනය කොහොමද ලබන්නේ දෙනවා යාට. ඒක තමයි නියම උපකාරය. දැන් කරන්නේ මේ මස්තික වඩ හිරවිත නැන්නේ නේ. මේ සාතිකයක් කරන් දෙන එකයි නේ. මේ අවබෝධය ලැබුණාට පස්සේ ඊට පස්සේ යත් එකම භාවනා කරන යන ගමනොත් වාහනන ගමනොත් බණ කතා කිය කියන්නේ මේ අවබෝධය ලබා දෙන කී කියන්නේ. යන ගමනොත් අහන්නේ මේ වණමයි අහන්නේ. දැන් ඒ නිසානේ අර බද්දර හාමුදුරුවන්ගේ ගැන කියනවා බද්දර කියලා පොඩි හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුව පස්සේ මහණ වෙලා රහත් වුණා. ඒ හාමුදුරුවන් පැවිදි වුණාට පස්සේ කියන රහත් වුණාට පස්සේ මගේ අම්මට තාත්තට මාව ලැබුණේ හුඟා කල් ගිහිල්ලා හුඟා මුල් කාලේ දරුවෝ හිටියේ නෑ මගේ අම්මට තාත්තට මාව ලැබුණේ හුඟා කල් ගිහිල්ලා හුඟා බාරහාර වෙර පූජා කළා. ලැබුණාට පස්සේ මුල් කාලේ මාව වඩාගෙනමයි හැදුවේ. මාව හරිය ලස්සනයි. ලස්සන නිසා මට නම තිබ්බේ බද්දර කියලා. ඉතින් අවුරුදු 7ක් සම්පූර්ණ දවසේදී බුදුහාමුදුරුවෝ මාවත් වඩාගෙන පන්සලට එක්කන් මගේ අම්මා මාවත් වඩාගෙන පන්සලට එක්කන් ආවා. ඒකන් ඇල බුදුහාමුදුරුවන්ට මාව වන්දනා උන්වහන්සේට සඳහන් කළා ස්වාමීනි අපේ පුතා ලැබුණ අපට හුඟක් බාරහාර වෙලා හුඟක් මහන්සියලා අපි මේ පුතාට ලෝකේ වටිනාම දේ දෙන්නයි උන්වහන්සේ ළඟට එක්කන් ආවේ කියලා කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මෙයා දිහා බලලා මේ හැමදෙර සඳහන් කරනවා සංඝ හිටිය ආනන්ද හාමුදුරුවන් කිව්වා ආනන්ද මේ පුතා ඉතාම සින්වත් කෙනෙක් මේ දරුවෝ මහාන කරන්න කියලා. උදේ මහාන කරේ හවස් සර්වේ මම රහත් වුණා කියලා සඳහන් කළා. මේ අවුරුදු 7ේදී පින්තුනි අමාරුවෙන් ලබාගත්තේ වටිනාම දරුවාට ලස්සනම දරුවාට ලෝකෙ දෙන්න පුළුවන් වටිනාම දේ දුන්නා. පින්තුනි දරුවන්ට ආදරේ නම් දරුවෝ මහාන කරන්නම් කියලා නෙමෙයි මේ කියන්නේ. දරුවෝ හොඳම දරුවෝ වෙන්න නම් හොඳම දහම දරුවන්ට දෙන්න. හොඳම පොතපත කියවන්න දෙන්න. හොඳම ධර්ම දේශනාන සලස්සන්න. එතකොට ඒ දරුවෝ ලෝකයේ වාසනාවන්තම දරුවන් බවට පත් වෙනවා. සමහර අම්මලා ඉන්නවා දරුවෝ විදේශ රටවල වැඩිලා තියෙන ඇතැමිට දරුවන්ට සිංහල බෑ නමුත් දරුවන්ට ගාථා පුළුවන්. ඒක අම්ම කෙනෙක් පහුගිය කාලේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එක සඳහන් කළා. දැන් දරුවෝ ලොකු වෙලා රටවල් කීපෙක ඉන්නේ තාම අම්මත් එක්ක එක වෙලාවකට බුදුන් වඳිනවලු. හැමදාම සාකච්ඡා කළා බුදුන් වඳින කොහොමද? ස්කයිප් එකෙන්. ඔය ස්කයිප් එක ළඟට කවුරුත් දරුවෝ ටික දැන් දරුවෝ අවුරුදු 30-35 වෙන දරුවෝ කවුරුත් එක්ක එක වෙලාවකට බුදුන් වඳිනවලු. ගාථා කියලා. පින්නතුනේ මෙන්න මේ තමයි අපි දරුවන්ට ඇත්තටම ආදරය නම් දරුවන්ට දෙන්න පුළුවන් ලෝකේ වටිනාම දේ දෙන්න ඕන. ඇත්තෙම ඒ දරුවෝ ඔබගේ දරුවෝ වෙලා තියෙන්නම මේ ධර්ම ප්‍රතිලාභේ ලබන්න. හිතන්න එපා සාතිකයක් අරගෙන වෛද්‍යවරයෙක් කෙනෙක් ඉංජිනේරුවෙක් කෙනෙක් මැරිලා යන්න කියලා. ඒව පින්නතුනේ ලබන ඕන තරම් ලෝකේ අය ඉන්නවා. ඒවත් ලබා ගන්න. ඈ උපාධි දෙක දෙකම ගන්න මන්නම් කියන්නේ එකක් නෙවෙයි හැම ජාතියෙම. ඒව ලබාගෙන පින්නතුනේ ලෝකේ ඉහෙළම විදියට දහමෙත් හැසිරෙන්න. අනිත් කිසිදු කෙනෙකුට නොදෙන විදියට ආධ්‍යාත්මික ශක්තියක් ලබා ගන්න. ඔබ යම් කිසි මාර්ගයක යනවා නම් ඒ පාරය කැමිට වාහන 100ක් වාහන 1000ක් 10000ක් දවසට යනවා වෙන පුළුවන්. ඒ අතුරින් වටිනාම 10 දෙනාගෙන් කෙනෙක් වෙන්න ඔබ. වටිනාම 10 දෙනාගෙන් කෙනෙක් වෙන්නේ කොහොමද? වටිනාම වාහනේ ගිහිල්ලාද? නෑ. ඔබ ඒ යන ගමනේදී ඔබ පුළුවන් නම් මෛත්‍රී භානාව කරමින් යන්න. ඔබ අනිත්‍ය සංඥාව වඩමින් යන්න. ඔබ බුදු ගුණ වඩමින් යන්න. ඔබේ හැම මොහොතකම ඉස්සරහා යන කෙනෙකුට ඉඩක් දීගෙන යන්නේ. මේකෙන් කියන්නේ ඔබ හිමි යනවා කියලා. ඔබ බලන්නේ අනිත් කාටත් වඩා වේගෙන් ඔබ ගිහින් තියෙන්නේ. පින්නතුනි, මේ හැම කෙනාගේම හිත සතුටු කරමින් ඔබ පාර යන කෙනෙක් බවට පත් වෙනවා. මේ හැම කෙනාටම වඩා වටිනාම කුසලයේ සිද්ධ කරමින් මේ වාහනේ ගිය කෙනා ඔබ බවට පත් වෙනවා. පින්නතුනි, කොච්චර වටිනවද ඒක? මේ මොහොතේ ඉහළම මානසිකත්වයෙන් අපට යන්න පුළුවන් නම් ඇතැමිට ඔබ ගුවන් යාන කියන්න පුළුවන්, ඇතැමිට ගුවන් යාන පදවන වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් පින්තුනි, ඒ ඉන්න ස්ථානයේහි වටිනාම කෙනා බවට ඔබපත් වෙන්න ඕන. ගෙදරක ඉන්නවා නම්, ආයතනයක ඉන්නවා නම්, පාරක යනවා නම්, රටක යනවා නම්, රෝහලක ඇඩ්මිට් වෙලා ඉන්නවා නම්, ඒ හැම තැනදීම පින්තුනි ඔබ බලන්න වෙන කවුරුවත් ඒ වෙලාවේ පින්තුනි අනිත්‍ය සංඥා වඩන්නේ නැහැ. ඒ කවුරුවත් ඒ වෙලාවේ මෛත්‍රිය වඩන්නේ නැහැ. ඒ කවුරුවත් ඒ වෙලාවේ බුදුගුණ වඩන්නේ නැහැ. ඔබ විනාඩි 5ක් බුදුගුණ වැඩුවොත්, ඔබ විනාඩි 5ක් මෛත්‍රී වැඩුවොත්, ඔබ විනාඩි 2ක් අනිත්‍ය සංඥා වැඩුවොත්, ඔබ එක විනාඩියක් ස්කන්ධ පංචකය බැලුවොත්, ඔබ ඒ රෝහලේ ඉන්න වෛද්‍යවරු ඇතුළු සියලුම දෙනාට වඩා ඔබ වටිනාම කෙනා බවට පත් වෙන වෙලාවයි. එහෙම හිතන්න තමයි. තමන් හිතමින් තමන්ගේ වටිනාකම එන්නේ නැම වැඩි කරගන්න. වෙන දේවල් වලින් තමන්ගේ කොණ්ඩේ පීරලා තියෙන ලස්සනට මේ ඇඳුම වැඩි හේමට හේපින්නතුනි. ඒව ඉදින් ගන්න එච්චර අමාරුවක් නෑ නේද? ඒව නෙවෙයි, ආධ්‍යාත්මික වශයෙන් තමන් ඉහළම ඒ මොහොතේ ඉන්න ඉහළම කෙනා බැරුමත් ඒ ඉහළම දෙතුන් දෙනාට හරි ඔබ ඇතුළත් වෙන බලන්න. එහෙම වුණොත් ඉන් පින්නතනේ ඒ ගෞරව ඔබට විතරක් නෙවෙයි. ඒ ගෞරවයේ සැලකිලි ප්‍රමාණය කියන්නේ කාටද? ඔබගේ දෙමෝපියන් කියන්නේ. ඔබ ඊටාම විනීත විදියට වාහනයක් හදවනවා නම් ඔබ වාහනේ කියන්නේ අනිත් කෙනාට ඉඩක් දෙන සූදානම් නම් ඒක නාගේ හිතේ ප්‍රසන්න සිතුවිල්ලක් ඔබගෙන ඇති වෙනවා. ඇති වෙනකොටම කවුරු ගැන මතක් වෙන්නේ? අනේ හොඳ අම්මා කෙනෙක් පුතෙක් අර යන්නේ දුවේ යන්නේ කියලා හිතන්නේ. ඒ වගේම අනිත් පැත්තටන්නේ. ඔය දෙමාපිය බැනුමහන්නත් වෙන තුමඟ කරේ. සියතරෝද. එනිසා දෙමාපියන්ට ගෞරවයක් එන විදියට පින්නතුනි නිතරම සමන් හැසිරෙන්න. ඒ හැසිරෙන්න පුළුවන්කම තියෙන පින්නතුනි මේ දහම තුල හිටියොත් ඒ නිසා ස්කන්ධ පංචකය බැලීම තමයි ඉහළම අධ්‍යාපනය. ඊළඟට කියනවා ඒක දකිනකොට පින්නතුනි තමන්ට ප්‍රහීන කරන්න ඕන නම් ප්‍රහීන කරන්න තියෙන මොකද්ද? අවිද්‍යාවයි භවතණ්හාවයි. නුවණැති කෙනෙක් විසින් ප්‍රහීන කරනවා නම් ප්‍රහීන කරන්න තියෙන මොකද්ද? අවිද්‍යාවයි භවතණ්හාවයි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මෙන්න මේ දකින්හන දේවල් ඊට කලින් තිබුණා ඊට පස්සෙත් ඉතුරු වෙනවා කියන එක අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාව තිමුණොතින් ලෝකේ අල්ලගෙන ගිහිල්ලා ලෝකෙට ආසා කිරීම නතර කරන්න බෑ. ඒ නිසා පින්නතුනි අර ලාම්පු දැල්ලට යන සත්තු ඉන්නෝනේ. ඒ සතා ලාම්පු දැල්ලට යනකොට ඒ සතා ලාම්පු දැල්ලට පණවන්නේ මට ලාම්පු දැල්ල විතරයි ඕනේ පිච්චෙන නම් බෑ කියලා. එහෙම බෑ පින්නතුනි. ලාම්පු දැල්ලට පැනවතින් අනිත් දේවල් ටික නොමිලේ දෙනු ලැබේ. ඒ වගේ තමයි පින්නතුනි මේ දකින්හන දේවල් කලින් තිබ්බා ඊට පස්සේ නිරුත් ඉතුරු වෙනවා කියලා දැනගත්තොත් අනිත් දේවල් ටික නොමිලේ හම්බ වෙනවා. මොන දනිත් දේවල්? ජරා, ව්‍යාධි, මරණ. ඒවගෙන් නිදහස් වෙන්න බෑ පින්නතුනි. ඒ දර්ශනේ ඉන්නකම් අපට පින් කරන්න පුළුවන්. දිවිලෝකේ යන්නත් පුළුවන්, බ්‍රහ්මලෝකේ යන්නත් පුළුවන්. නමුත් අපේ ජරා මරණ වලින් නිදහස් වෙන්නේ නැහැ. ජරා මරණ වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ දර්ශනේ ලැබුවොත් විතරයි. ඒ නිසා එක පැත්තෙන් අවිද්‍යාව දුරු වෙනවා, අනිත් පැත්තෙන් බරයට තියෙන ආසාව, සතරට ඇදෙන ගතිය එන්න එන්නම අඩු වෙනවා. අනිත් පැත්තෙන් පින්නතුනි මේ දර්ශනයත් එක්කම ඊළඟට තමන්ගේ මොකද්ද ඇති වෙන්නේ? තමන්ට වඩන්න ඕනේ මොකද්ද කියන අවබෝධය එනවා. මොනවද ඒ? හුඟක් ජාති වඩන නැහැ පින්නතුනි. වඩනවා නම් බුදුදහමේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකයි වඩන තියෙන්නේ. මොනවද ඒ දෙක? සමත, විදර්ශනා දෙක. නුවණැති කෙනෙක් විසින් අවබෝධ, ඔබේ නුවණ ඔබ බුද්ධිමත් කෙනෙක්ද බලන ප්‍රධානම ලක්ෂණය බුදුදහම විදියට ඔබ කොයිතරම් දුරට පංච උපානස්කන්ධයේ සමුදේවය දකින්නවද කියන කාරණේ, ඒක දකින්නවද කියන කාරණේ. දෙවනි කාරණේ ඔබ කොයිතරම් දුරට අවිද්‍යාව වෙන විභව තණ්හාව වෙන දුර වේලාද කියන කාරණේ. තුන්වෙනි කාරණය කොයිතරම් දුරට සමත විදර්ශනා වඩනවාද කියන කාරණේ. සමතය කියලා කියන්නේ හිත විසිරලා තියෙන සිත, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, බුදුගුණ භාවනාව, මේ වගේ භාවනා කමටහනක තමන් යෙදෙන කාලය දිනපතා තත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය, පළවෙනි දවසේ විනාඩියක් කළ නැගිටින කමන්නේ, ඊට පස්සේ විනාඩි දෙකක් කරන්න, විනාඩි පහක් කරන්න, විනාඩි අටක් කරන්න, විනාඩි දහයක් කරන්න, පහළවක් කරන්න, පැය භාගයක් ටිකෙන් ටික පින්නතුනි හිත එකඟ කරන වෙලාව වැඩි කරන්න. මුලදී සාමාන්‍යයෙන් වාඩි වෙලා කරන භාවනා විදිහට කරන්නේ. නමුත් පින්නතුනි ටිකෙන් ටික හිත දිනු කරනකොට තමන්ට පින්නතුනි වාහනේ යන ගමනොත් හිත වඩමින් යන්න පුළුවන්. ඇවිදින ගමනොත් තමන් ව්‍යායාම කරන්න යද්දිත් භාවනා කරමින් යන්න පුළුවන්. තමන් කෑම යද්දිත් ගෙදර භාවනා කරමින් කරන්න පුළුවන්. හැම දෙම පින්නතුනි සතර සතිපට්ඨානය සඳහන් වෙනවා. ගතේ චිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොති කියලා. හැම වැඩක්ම කරනකොට ඒ හැම මොහොතෙම හරි සම්මා සතිය කළොතින් පින්නතුනි කාටවත් කියන්න බෑ භාවනා කරන්න වෙලා නැහැ කියලා. ඔබට හුස්ම ගන්න වෙලා තියෙනවා නම් භාවනා කරන්න වෙලා නැහැ කියන්න බෑ. පින්නතුනි භාවනාවලින් හොඳම භාවනාව ලෝකයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා නිවන් දකින භාවනාව තමයි. ඔය සමතයක් විදිහට මුලින් භාවිත කරන්නේ ආනාපාන සතිය. අපට පින්නතුනි හොඳම මිතුරා අපේ ළඟ ඉන්නේ. ඒ මිතුරාමතක ලෑත මිතුරන් හොයාගෙන අපි යනවා. ඈත මිතුරන් හොයාගෙන යන කමන්නේ මේ මිතුරා තියාගෙනම යන්න. මේකට සිහිය තියාගෙනම ලෝකේ ඕන තැනක යන්න. තමන්ට ඉහෙළම සතුට ලබා දෙන භාවනා කමටහන තමන්ට උපතින්ම ලැබිලා තියෙන තැනතුන. ඒකට මයින්ඩ්ෆුල්නස් එක සිහිය එකතු කිරීම විතරයි තියෙන්නේ. ඒක එකතු කර ගමම්ම තමන්ට ඉන්න හොඳම මිතුරා එක තමයි හැම තැනම ඉන්නේ. මහා ආලෝකයක් වටිනා පහනක් තමන් දල්වාගෙන තමයි හැම මොහොතකම හුස්ම ගන්න පිට කරන්නේ. ඒ ආනාපාන සතියෙන් හිත එකඟ කරමින් නැවත නැවතත් පින්තුනේ මේ ස්කන්ධ පංචකයේ පංචබන ස්කන්ධය හට ගැනීම නිරුද්ධ වීම නැත්නම් හිත කය දෙක නිතර ඇති වෙනව නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ නුවණ නිතර දකිමින් හිත දියුණු කරගන්න උත්සාහ කරන්න. මේක තමයි පින්තුනේ බුදුහම දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙරකත්ථ සරණා ඥාන සරණ. මේක තමයි සැබෑ ලෙසම තමන්ට තමන් සලකා ගැනීම, තමන්ට තමන් පහනක් වීම කියලා කියන්නේ. ධම්මදීපා භික්ඛවේ විහෙරද ධම්මසරණා ඥාන සරණා කියන්නේ මේකයි. මේක තමයි ධර්මයේ පහනක් කොට වාසය කරන්න කියලා කියන්නේ. ඥාන සරණ වෙනස් සරණක් නෑ. අනිත් ඔක්කොම දේවල් අපට අහිමි වෙනවා. දරුවෝ ඈතට යනවා, මේ ශරීර වයසට ගිහිල්ලා බිමට පාත් වෙනවා. ඔක්කොම දේවල් ටික තමන්ට අහිමි වෙන ගමන් තමන් මේ දිනු කරන මානසික ආධ්‍යාත්මික සුවේ පින්නතුනි තමන්ට සැබෑ මිතුරෙක්සේ තමන්ට සසරට පිහිට වෙනවා පින්නතුනි. සසරට පිහිට වෙනවා පින්නතුනි. අන්න ඒ ධහම තුල හික්මෙන් හික්මෙන් පින්නතුනි විද්‍යා විමුක්තිය කියන කාරණා දෙක ටිකෙන් ටික තම තමන්ට සාක්ෂාත් වෙනවා. විද්‍යාව කියන්නේ මේ අවබෝධය ලෝකෙට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන මේ හේතුඵල ධහම පරිසම්පාදික වෙන දැනුම එන්න එනම වැඩි වෙනවා. ඒ දැනුම වැඩි වෙච්ච ප්‍රමාණයට විමුක්තිය තමන් දුකෙන් නිදහස් වෙමින් තමන් ඉන්නේ. තමන් වයසට යනවට වඩා වේගෙන් පින්නතුණි මේ අවබෝධය ලබන්න ඕන අපි. මේක පින්නතුණි පරක්කු කරන්න බෑ අපට. අපේ වයස ඉක්මනටම ගෙවිලා යනවා. අපට වැඩ කරන්න පුළුවන් ඉතාම ටික කාලයක් තියෙනවා. අපි අවුරුදු 60 70 ජීවත් වෙන්නේ ඒකිනුත් අවුරුදු 20 25 වැඩ කරන්න පුළුවන් ගම තියෙනවා. ඒකිනුත් භාගයක් විතර නෙදී. ඔය ඔක්කොම ගියට පස්සේ පින්නතුණි අපට ඉතාම ටික කලයි සක්‍රියව වැඩ කරන්න තියෙන. අපට අනිත්‍යක අඩුපාඩුකම් හොය ඉන්න වෙලාවක් නැහැ. බුදුහාමර දේශනා කළා හතර පැත්තෙන් එන මහා පර්වත හතරක් ඒ සියලුම පැතිවල තියෙන සියලුම දේවල් විනාශ කරමින් වේගෙන් තමන් වෙත වේගෙන් ළඟා වෙනවා වගේ. කාරණා හතරක් තමන් වෙත වේගෙන් ළඟා වෙමින් තියෙන්නේ. මොනවද ඒ හතර? ජරා, ව්‍යාධි, මරණ, ජාති. කිසිම සමාවක් නැහැ පිළිතුර මේ හතර වේගෙන් හැම මොහොතක් පාසාම වෙත අපේ විතරක් නෙවෙයි අපේ දරුවන්ගේ ඥාතීන්ගේ අම්මා තාත්තගේ ඔක්කොම දේපලක් විනාශ කරගෙන ඉන්නේ. ගම් අතර විතරක් නෙවෙයි. ගම් අතරෙන් විතරක් බේරලිනව නම් කමන්නේ. පින්නතුනි මේ හතර වේගෙන් එනවා. මේ වගේ වෙන කිසිම දෙයකින් අපට බේරෙන්න බෑ. බේරෙන්න පුළුවන් එකම දේ තමයි සද්ධර්මය. ඒ සද්ධර්මය තුල පින්නතුනි වඩ වඩාත්ම තමන් හික්මෙන්න. අපි ජීවිතේ ලැබුණු වටිනාම දේ ධර්මය. ඒ ධර්මයට ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්න. ඒ ධර්මයට ප්‍රමුඛත්වය දෙනකොට පින්නතුනි අපට දවසට වැඩිපුරම මතක් වෙන්නේ බුදුහාඳුර ගැන. එතකොට අපට වැඩිපුරම ජීවිතේ මතක් වෙන්නේ ධර්මය ගැන. වැඩිපුරම මතක් වෙන්නේ සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන. එතකොට පින්නතුනි හැමදාම වෙසක් දවසක් අද විතරක් නෙවෙයි අපට ඒ ධර්ම තුල ඉන්න පුළුවන් නම් පින්නතුනි ඒක තමයි හැබෑ ලෙසම අපි වෙසක් දවස ගත කළා වෙන්නේ. ඒක තමයි අපි පින්නතුනි හැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේට ප්‍රත්‍යුපකාර කළා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අප විනයෙන් කරපු සුවිශේෂී කැපවීම වෙනුවෙන් පින්නතුනි ජාතක කතාවල බලන්නේ නේද? ඇතැම් විට ඇතෙක් වෙලා දන දෙක දන් දෙනවා. දේශාන්තර ජාතකයේ දරුවන් දන් දෙනවා. මහා කපි ජාතකයේ අර දුෂ්ට මිනිස්යාගේ පහර ගැමට ලක් වෙලේ මිනිස්යාන්ට මඟ පෙන්වනවා. ශාන්තිවාදී ජාතකයේ තාපසේ වෙලා අත්පා කපා දිවසල බලාගෙන ඉන්නවා. අර මහා නාග රාජව ඉඳිද්දී අර මිනිස්සු ධර්මීතයට බැඳල යද්දී තමන්ගේ විසෙන් අර මිනිස්සු හානි කරන් තුනේව නොකර ඉවසගෙන ඉන්නවා. මේ සීලෝ කැපවීම කළ පින්නතුනි බෝසතුන් වහන්සේට බුදුරජාණන් වහන්සේට අපි හැබෑ ලෙසම ප්‍රතිපකාර කළා වෙන්නේ. මේ දහම අපි හැකිතාක් දුරට අහලා කියවලා තේරුම් අරගෙන ඒ ජීවිතයේ ඒ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ගමන් අපි තාම හිතවත් ළඟ ඥාතීන්ට යාළුවන්ට යම් කිසි කෙනෙක් මිය ගියාම අපි හුඟක් දුක් වෙනවනම් ඒ දුක් වෙනට ඉක්මනටම පින්නතුනේ මේ ධර්ම කියන්න. අනිත් ඇත්ත එක අමනාපනම් බන් කියන්නේ පකමන්නේ. ඈ යම් කිසි කෙනෙක් මිය ගියොත් Tamante වැඩි උපරම දුක් ඇති වෙනා ඉන්නවනම් 10 දෙනෙක් විතර ලියා ගන්න. 32. එයාට ඉක්මනටම මේ බන් කියන්න. ඉක්මනටම එය භාවනා කරවන්න. ඇයි ඒකට හේතුව? එයා මිය ගියාම තමයි හුඟක්ම Tamante දුක ඇති වෙන්නේ. අන්න ඒ මොහොතේ දුක නිදහස් වෙන පුළුවන් එකම දේ තමයි මේ ධර්ම එයාට දායද කළ දුන්නොත් විතරයි අපට පින්නතුනි අපට ඒ දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පින්නතුනි මේ පින්නතුණු ස්වාමීන් වහන්සේලාට විහෙර විහාරස්ථානට හුඟා උදව් කරන පින්නතුන් මේ ඉන්නේ. ඒ නිසා මේ පින්නතුන් වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකුම දේ තමයි අපි මේ දෙන්නේ. අපට මේට වඩා දෙන්න පුළුවන් දෙයක් නැහැ. ධර්මයේ තියෙන අතිශය වැදගත් කරුණු ටික සියල්ලක්ම පහේ මේ පින්නතුනේ පොඩි හුණක් මේ හෑන්ඩ් අවුට් එක තුල එකතු කරලා තියෙනවා. දැන් ඒක කීපවතාවක් කියවන්න මේක. ඈ තමන්ගේ ජීවිතයට මහා මිනි පහනක් වගේ තමන්ට උපකාරී වෙන කරුණු රාශියක් මේ තුල අන්තර්ගත වෙනවා තියෙනවා. අද කියපු කරුණු වලින් සැලිතු ප්‍රමාණයක් මේ අත්පත්‍රිකාව තුල අන්තර්ගත වෙනවා. ඉතින් ඒක කියවලා වැඩ වඩාත්ම තමන්ගේ ජීවිත ධාමී පෝෂණය කරගන්න බලන්න. ධර්ම ගැටලුත් තියෙනවා නම් මේ පින්නතුන අහන්නත් පුළුවන්. ඒකටත් අපි කාලය වෙන් කර ලෝකේ සත්‍යයන් දෙකක් තියෙනවා. සත්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි සම්මුති සත්‍යය. අනිත් එක තමයි අවසාන සත්‍ය කියන එක. සම්මුති සත්‍ය තුල හරි ওই විදිහේ නේද? ලෝකේ හැම දෙයක්ම කියන්නේ නීතිය දැන් උසාවියට ගිහිල්ලා මේ වැරදි කරන්න කෙනා අතන නිරුද්ධු නැහැ කියලා මෙතන නිදහස් කරන්න බෑ. සම්මුති සත්‍ය අනුව තමයි ලෝකේ මේ සියලුම දේවල් තියෙන්නේ. ලෝකේ නීතිය, සාමාන්‍ය ලෝකයේ දේවල් ඔක්කොම නීති රීති ආදී තියෙන සම්මුති සත්‍ය මත. ඒ සම්මුති සත්‍ය නැත්නම් ලෝකෙ දිගට ගෙනියන්න බෑ එතන. නමුත් පින්නතුනේ මේ අවසාන සත්‍යට එනකොට මේක වෙනස්. මෙතන මේ දකින්න රූපය අයින් වෙනකොට කන්නාඩි එකයි සම්මුති සත්‍යද වෙනස් වුණාට අවසාන අල්ටිමේට් ට්‍රූත් එකේදී වෙනසක් නැහැ. අල්ටිමේට් ට්‍රූත් එකේදී සමානයි. මේක හැබැයි නැහැ කියන්නේ නැහැ. උදේ වය කියන්නේ උද්‍යබ්බේ ගාමිනී ඥානය කියලා කියන්නේ උදේ කියන්නේ හට ගැනීම, වය කියන්නේ නැතිවීම. මේක දකින්නකොට මේ මොහොතට හටගත්තා. එතනම වය වුණා. හැබැයි ඒකෙන් නැහැ කියන අන්තිට යන්නේ නැහැ. නැහැ කියන අන්තිට ගියොත් ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. හැබැයි ඇත කියන්නේත් නැහැ. ඇත කියන අන්තිට ගියොත් ඒකට කියන සාස්ත්‍ර දෘෂ්ටිය කියලා. කර්ණිමෙත සූත්‍රයේ කියන්නේ දික්ඛින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. දෘෂ්ටීන්ට නොපෙමෙන සිල්වත් වෙන්න කියලා. මොකද්ද දෘෂ්ටීන්ට නොපෙමෙන කියලා කියන්නේ? මේක ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. ඇත කියන්නේ නැත්ේයි මේක නිරුද්ධ වෙන නිසා, නැත කියන්නේ නැත්ේයි මේක ආය අපිට බලන්න පුළුවන්. ඒ නිසා උදේ වැය කියන්නේ හට ගැනීම නිරුද්ධ වීම. අස්මින් සති දං හෝති. මේ හේතු ටික තියෙනකොට තියෙනවා, හේතු ටික නැති වෙනකොට නිරුද්ධ වෙනවා. දැන් මේ ශබ්දය, මේ ශබ්දය අපි කලනොත් මේක යදුවා. මේ ශබ්දය ඇත කිව්වොත් පෙන්වන්න ඕන කොහොම නැහැ නේ කියලා. නැත කිව්වොත් කියන්න කොළ මේ තියෙන කියලා. ඔව්. මේකයි ඇත්තෙම සම්මුති සත්‍යද මේක තියෙනවා. මේක බලලා මේක බලනකොට මේ ලෝකෙ නිරුද්ධ වෙලා මේ කන්නඩිය අවසන්. මේ ඊට පස්සේ වෙනත් කන්නඩියක් මේ තියෙන්නේ. එතකොට ඒකටම තමයි ඇත්තෙම යලියලිත් අපි මේ ධහම තුල එක අතකින් සිත සමාධිගත කර කර මේ ධහම තුල අපි හික්මෙන්නට ඕනේ. අපි ඉදිරියට යන්න යන අපට තේනවා ඇත්තෙම මේ දකින්න රූපය විතරක් නෙවෙයි සිහිනේ දකින්න එකයි. මේ දෙකයි ඊට පස්සේ එකක් බවට පත් වෙනවා. සිහිනේ කියලා අපි හිතන්නේ සිහින ලෝකයකයි මේ ලෝකේ දෙකයි කියලා දැන් හිතන් ඉන්නේ. ඈ සිහිනේ දෝන තරම් ගහ ගන්න පුළුවන් මරණත් උනා කියන නඩු නෑ. මෙහෙ කරොත් උසාවිය යන්න වෙනවනේ. පින්නතුනේ මතක තියාගන්න. මෙහෙ උසාවියෙන් ලේසි බේරෙන එක. සිහිනේදී ගෝරියකේ ඉඳිදී මිය ගියොත් මොකද වෙන්නේ? ආ ඊට අනුන කර්මය සකස් වෙලා තියෙන යනතන තීරණය වෙලා තියෙන්නේ. එතෙන්දී පින්නතුනේ පරමාර්ථ සත්‍ය ක්‍රියාත්මක වෙනවා. සම්මුති සත්‍ය තුල හීනෙද කෙනෙකුට ගැහුවොත් මැරුවොත් ඉන් හිරයන්නේ නැහැ. ප්‍රායෝගික ලෝකෙදි විතරයි හිරයන්නේ. නමුත් වෙනතුනි සිහිනේදී ඒ අකුසල චේතනාවෙන් ඉඳීදී තමන් මිය ගියොත් මොකද වෙන්නේ? ඊට අදාළව තමන් කර්මාරූප උපදෙල තියෙන්නේ. එතෙන්දි සමාවක් නැහැ. එතකොට වැඩිපුර ප්‍රබල සම්මුති සත්‍යද පරමාර්ථ සත්‍යද? වෙනතු මේ පරමාර්ථ සත්‍ය ප්‍රබල. ඒ නිසා පරමාර්ථ සත්‍ය තුල අවබෝධයට යන්නයි බුදුදහමෙන් අපට අවබෝධය ලබා දෙන්නේ. ඉතින් ඒ සඳහා පිනතුනි දිගින් දිගටම අපි ධර්ම දේශන අහන්නටම වෙනවා. ඒ දහම් තුල අපි හික්මෙන වෙනවා. එයාගේ සිතටද අපේ හිතටද බලපෑමක් වෙන්න පුළුවන්. බලපෑමක් වෙන්නේ එයා හිතන ආකාරයෙන්. අපි කතා කරනකොට යා හිතුවත් කරදරයක් කියලා මට මේ සැනසෙල් ඉන්න දෙන්නේ නැහැ කියලා කරදරයක් කියලා හිතුව එයා ඇතැම් විට ඒ තුලින් අකුසලයක් කරගන්නවා. ඇතැම් නානේ මගේ දුවයිලා කතා කරන අනේ හොඳයි දරුවා සුවපත් වේවා කියලා හිතුව සුබ තිරණත් පුළුවන්. ඇතැම් විට ඒ දරුවට මාදරේ කියලා අනේ දරුවා කැම ටිකක් තරම් ඇවිල්ලා කියලා කියන එකට ආසය තුනත් ඒ තුනේ ඇතැම් විට ප්‍රේත ලෝකයට යන්නත් පුළුවන්. ඒක තීරණය වන්නේ යා හිතන විදිහෙන්. දැන් උදාහරණයකට දැන් අපේ ළඟම ඥාතියෙක් මිය ගියා. අපේ සහෝදරයෙක් වෙන කෙනෙක් යාළු සහෝදරෙන් එයා මැරෙනකොට එයාගේ ළඟම හිටියා එයාගේ සහෝදරයෙක් තව සහෝදර දෙන්නේ හිටියේ අයියලා දෙන්නේ එක්කෙනෙක් heart attack වලින් මැරුණේ මැරෙන අවස්ථාවේදී වතුර ටිකක් ඉල්ලලා තියෙනවා වතුර ඉල්ල වතුර ඉල්ලන වතුර ටික බොනකොටම හිරවැල යන්නේ අපුර හිරවෙච්ච ගම අයිය මට මොකද කරේ කියලා එතන ටිකක් හිතවනා වෙලා ඊට පස්සේ කොහොම හරි මිය ගිහලා යන අරගෙන දැනගෙයි පුදලා කියලා දැනගත්ත වෙන ක්‍රමයකින් කොහොම හරි දැන් ඊට පස්සේ මෙයාට හුඟක් කරදර කරලා තියෙනවා මෙයාගේ තියවගේම heart attack එකයි අර වගේ මෙයා කියන්නේ අර වගේ. කියන්නේ ෆිසිකලි බලනකොට මුකුත් සාමාන්‍යයක් නැහැ. මෙයාගේ අර බලපෑම තුළින් ඇති වෙන තියෙන දෙයක් කියලා. එතමිට ජීවිත කාලයම හොඳටම හිටියේ දෙන්නේක් මේ. අර අන්තිම මොහොතේ අර හොඳට කරපු දෙයම අනිත් පැත්තට එයාගේ හිත ගැටෙන හේතුව වෙනවා. ඇත්තෙම දැන් මේ අපි ඉන්න විදියම තමයි ලොකු වෙනසක් නැහැ. දැන් අපි කොච්චර හොඳට හිටියත් එක වචන කිව්වම කේන්ති ගන්නව නේනේ. ඊට පස්සේ අමනාප වෙනනේ පොඩි වචන මිස් වෙච්ච ගමන්නේ. ජීවිත කාලයම අමනාප වෙනවනේ. ඒකයි අතනේ කියලා ලොකු වෙනසක් නැහැ. කොච්චර දැම්මිට අවුරුදු 50ක් වන්දර හිටියා වුණත් එක පොඩි සිද්ධියකින් යා අමනාපලයක් සම්පූර්ණයි කරනනේ අපි. ඒ දෙයම තමයි මේ සතරත් එක බලනකොට ලොකු වෙනසක් නැහැ. ඒ නිසා අපි අන්තිම මොහොතේ යාට ක්‍රියා ප්‍රතිචාර දක්වද්දී අපි කොච්චර හොඳට ප්‍රතිචාර දැක්වුවත් යා හිත දුර්වල කෙනෙක් නම් ඇතැම්මිට ඒක වැරදි පැත්තට ගන්න පුළුවන්. අපිට ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් අපි හුඟක් දුරට දැනගන්න අපෙන් වරදක් නොවන විදිහට අපි සත්‍යපහ මේ ටික කරන්න. අපට යවපාලනය කරන්න බෑ යාගේ පැත්තෙන්. අපෙන් පැත්තෙන් වන අඩුපාඩු දෙකෙන් යාගේ හිත ගැටෙන දේවල් හැකිතා කවම කළා හිත සැනසීමේ තියෙන විදියට වටා පිටම පරිසරය සකස් කළ දෙන එක විතරයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඉතින් යා දක්ෂ නම් එයා හොඳට හිත සමර කෙනෙක් වුණා නම් යාට බැන්නත් ගැටලුවක් නැහැ. දැන් බිම්සාර රජතුමා මැරෙනකොට තාත්තා පුතාව ඉතින් පුතා විසින් තාත්තා ඉතින් හිරපාරේනේ තිබ්බේ කකුල් පලන. නමුත් යා හිත නරක කරගත්තේ නැහැ. යා සුභතියට ගියා. ඇත්තම එක හොඳ දෙයක්. එයා හොඳට ඇත්තම හිත වඩපු කෙනෙක් නම් තමයි ඒක වෙන්නේ. එයා දහම තුළ හිටිය කෙනෙක් නම් එයා කලින් ආපු පිරිත් මතක් වෙනවා අනේ මේ හාඳුර ඇවිල්ලා නේද කියලා. එහෙනම් ඇස් දෙක පියාගෙන හිටියත් ඒ සිටුේෂන් එකටම යනවා එයා. ගිහිල්ලා එයා හොඳ තැනකට යන්න පුළුවන්. හැම කෙනාට මේක අදහන්නේ කියන්නේ හැබැයි ඉතින් ඉන්න කාලෙම හාමුදුරුවෝ එක්කම නාපේනම් ඉතින් හිටියේ ඇතැම් විට නැති කේන්දිත් වෙන්න පුළුවන් මේ හාමුදුරුවෝ එක්කම ආවද කියලා. සමහර අය කියනවා එක්කම එන්නත් එපා කියලා. කරන්න යන්නේ ඉතින් ඒ වගේ තමන් වැරදි දාසන හිටියොත් අපිට අවස්ථාවකට කරන්න යන්නේ. ඒ නිසා තමයි අපි ඉන්න කාලේ හැකිතාව දුරට අමනාප වෙන අය අඩු කරගෙන හැකිතාව ඉන්න මනස හදාගන්නට ඕන. ඒ නිසා මේ ඒ අපි පරිසරය සකස් කළ දුන්නත් දැන් අර මං කිව්වේ සිද්ධියක් අර දරුවෝ දානගම් කෑම ගෙනකොට තාත්තා හැංගුණා කියලා. දරුවෝ නෙවෙයි හාමුදුරුවෝ යද්දි. හාමුදුරුවෝ පිළිත් කියන්නේ ඇද්දිත් මෙන්න මාව මරන්න එනවා කියලා මුළුරට යනවා. ඉතින් කොහොමද තාත්තේ මේ පන්සලට ආසන්නම ගෙදරක් නේ. උදේ හවස හාමුදුරුවෝ දැකපු දැකම හිටිය කෙනෙක් නේ. නිකන් කෙනෙකුත් නෙවෙයි. මොකද මෙහි කර්ම වෙනස් වෙනවා. ඉතින් බාහිර දේවල්ෙන් අපට ඒවා පාලනය කරන්න බෑ ඒකයි. ඒ නිසා අපි හැමදෙනාටම අපි අපමයි පිළිසරණ තියෙන්නේ. තමන්ගේ හිතම පිළිසරණක් කරගෙන තමන්ට ඉන්නකමයි තියෙන්නේ. මොකද බාහිර කොච්චර සංකීර්ණ පරිසරයක අපි මිය ගියන්නේ. දැන් මහානම සාක්‍ය කියලා සාක්‍ය කුමාරයේ බුදුහාමරෙන් අහන බුදුහාඳුරනේ අපි මේ රාජ්‍ය සේවයේ යෙදෙමින් ඉන්නේ. අපි ඇතැම් විට ඉතාම බාහිර දුර කාර්යයන් කරමින් ඉන්නේ. එවැනි අවස්ථාවකදී අපි මිය ගියොත් අපේ සසර ගමන කොහොම වේද කියලා. දැන් මහානම සාක්‍ය කියන්නේ හොඳට හිත දිනු කරගෙන හිටියේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා හරියට ගඟ පැත්තට නැමිච්ච ගහක් කොයි පැත්තෙන් කපලා දැම්මත් ගහ වැටෙන්නේ ගඟටමයි. හරියට ගිතෙල් වාදනය වතුර යට ගිහිල්ලා කුඩු කරවතින් වාදනය ගිතෙල් ටික උඩට එනවා. අන්නේ වගේ අර උඩට එන ගිතෙල් වගේ ගඟට වැටෙන ගහ වගේ අපි වැඩිපුරම ඉන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම හැටි තාක් දුරට දුරු කරගෙන හිත හොඳට පාලනය කරන් හිටියොත් අපි කොයිතරම් සංකීර්ණ පරිසරයක යුද්ධයක් මැද මිය ගියත් අපට පැකවරණයක් තියෙනවා. එහෙම නැතුව අපි කොයිතරම් ඥාතීන් පිරිවරාගෙන පිළිත්තියෙමින් හිටියත් ඇත්තෙන්ම අපට ලොකු නැකවරණයක් නැහැ. අපි ඉතින් සම්ප්‍රදාන කුලය කරනවා ඒව හොඳ ඇතැමිට ඒවගෙන් පිට වෙනවල් තියෙනවා. නමුත් අපි ඉන්න කාලේ හැකිතාක් දුරට අපේ හිතට අපි රැකවරණය ලබා දෙන්න ඕනේ. ඒක අපිට මොකද බාහිර රැකවරණයක් අපිට හැම දිනෙකටම පිරිත් යන කියලා හිතන්න බෑනේ. අඳුර කෙනෙක් ගියනවා නේද පිරිත් මතක් වේද කියන්නේ බෑනේ. රාමට මැරෙන වෙලාවේ ඉරියනෝනේ. ශනිකව පොඩි අනතුරු වලින් මැරෙනවනේ. අපිට කලින් සැලසුම් කළා එහෙම මැරෙන්න බෑ පිරිත් යන සාලස්සල කියලා එහෙම. ඒ නිසා තමන් නිතරම මේ දහම තුල හික්මෙමින් තමන්ගෙටම රැකවරණයක් කරමින් තමන් ඉන්න දැනගන්න ඕනේ ඒක. දැන් පින්නතුන කර කාලෙන වාක් ඉක්මලා හිට කිමුනා. ඉතින් පින්නතුන හුඟා සාදුරට පත් වෙන අදීදී හුවාක් දෙනා කියලා රන් කියනවා පන්සලිය අපට හුඟා සතුටුයි. මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා තව තවත් ධර්මය තුල හික්මෙන්න ආශිර්වාද ලැබෙන්න. පින්නතුන හැම දිනාටම නිරොග් නිරෝගී සම්පන්නී ගාති ලැබෙන්න. පින්නතුනගේ දරුවන්ගේ කරන අධ්‍යයන කටයුතු මේ අත්සන් සිදු කරන සීල දහමේ කටයුතු සියල්ලක්ම සඵල කරගන්නට මේ අද අපි දිගටම ධර්ම ශ්‍රවණය කරමින් මහා කුසලයක් අපි මේ කලේ. ඒ කුසලිය ආනිසංසය ඔබ හැම දිනාටම ලැබේවා. විශේෂයෙන් අප නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙතනම් ඒ ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන්ව සතුටු සිතින් එයත් පෑන් කළ පින්කමක් සේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඇස් කරගත් නියුතුම් පින් ආනිසංසයෙන් පින්නතුනි සම්මැද්දසික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්නතුන හැම දිනාටම දෙහිම රැකවරණය ආරක්ෂා අවසල සේවා. ඒ වගේම දෙවියනටත් මේ පින් උතුම් නිවන පිණසම හේතු වේවා කෙන පැතුමෙන් අපි දෙවියනටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සත් කුසලයේ නිමිති කරගෙනම තවත් විශේෂ පින්කමක් අපි සිදු කරනවා. ධර්ම ග්‍රන්ථ පූජාවක් සිල්ගත් වැත්තන් හැම දිනාටමත් ඒ ධර්ම ග්‍රන්ථය ලබා ගන්න පුළුවන්. හවස උත්සවයේදී ඒක නිකුත් කරනවා. ඊට කලින් යන පින්තුන් මේ පොත අරගෙන යන්න. ඉතින් විශේෂයෙන් මේ පොත අපේ අජිත් මුණසිංහ මහත්මයාත් මලකී මුණසිංහ නෝනා මහත්මියත් ඒ දෙපළගේ විවාහ සංවාසයේ නිමිති කරගෙනයි පොත පූජා කරන්නේ. ඇත්තම මේ පන්සලට විතරක් නෙවෙයි මේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නෙවාඩා ප්‍රාන්තයේ තියෙන සියලුම අපේ ලාංකික පන්සලට අපි ඒ පොත පූජා කළා. පිළිගන්න හැම දිනාටම පරිහරණය සඳහා. ඉතින් විශේෂයෙන්ම අජිත් මහත්මයාත් මල්කිනෝනා මහත්මියත් ඉතින් මේ විහාරස්ථානයේ දිනු වෙනුවෙන් ස්වාමින් වහන්සේලාගේ අදුරුදි වෙනුවෙන් විශාල කැපවීමක් කරන දෙන්නෙක්. ඉතින් ඒ දෙන වෙනුවෙන් ඒ දෙනට ආශිර්වාද කළා. ඒ පොත පූජා කරන්නේ කුඩා ධර්ම ග්‍රන්ථයක්, කුඩා වුණත් ඉතාම වටිනා ධර්ම ග්‍රන්ථයක්. ඒ පොතවත් අරගෙන කියවන්න, හොඳට ඒ අර්ථය තේරුම් ගන්න. ඉතින් ඒ පිනෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ධර්මයන් අපි ඒ දෙපළට ආශිර්වාද කරනවා, අනුමෝදන් කරනවා. ඒ දෙපළට තව තවත් නිදුක් නිරෝගීව මේ සාසනික කටයුතු කරන්නට ශක්තියේ ධෛර්යය ලැබේවා. ඒ ආදරණීය දරුවන්ටත් මේ පින ආශිර්වාදයක් වේවා. ඒ දෙපළගේමත් ඔබ අප හැම දෙනාගේම ඥාතීන්ටත් මේ ධර්ම ග්‍රන්ථමය පූජාවත් ධර්ම දානමය පින්කමත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයම් පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිස්සෝකම් අන්තු සම්බේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා. සොමින්ත වෙන සත් සොම්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි නමස්කාරය කියන පන්සිය සමාදන් වෙනවා. හොඳයි. දැන් නමතස්ස කියන. නමස්කාරය කියන හරි. මෙතන වාඩි වෙන කමන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. තත්තියම් ති බුද්ධං සරණං ගච්ඡාමි. තත්තියම් ති ධම්මං සරණං ගච්ඡාමි. තත්තියම් ති සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉතරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි සෝකත්තේ. හොඳයි තෙරුවන් සරණයි. සෝකත්තේ. තෙරුවන් සරණයි. ආකෝමද හරි හොඳයි තෙන්සි දෙනවා තෙන්සි හරි හොඳයි ආනුරේ සිල් සමාදන් වෙනවද හරි හරි හොඳයි නමස්කාරය ජනසන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි තත්තත්තියං ති බුද්ධං සරණං ගච්ඡාමි චත්තියං ති ධම්මං සරණං ගච්ඡාමි තත්තියං ති සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි තෙරුවන් සරණයි හොඳයි සුපත් හරි හොඳයි සුපත් තෙරුවන් සරණයි දිගට සුපත් සුපත් තව දිගට ඉන්නව නේද මලිකනවා නෑ හරි හරි හරි හරි හරි හරි හද හුඟක් කටේ ඉතින් ගත්තනේ හරි හොඳයි ආවදා හොඳයි බණ ඇහුව කට්ටිය හොඳටනේ හොඳයි බණ ඇහුව කට්ටිය හොඳටනේ ඒක තමයි ඔව් ඒක තමයි හරි ඔකේ මිස්ටර් ඩේවිස් how are you this is your parents